ධර්මානුශාසනාව කරුණාපින්දුනි මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණ වහන්සේ විසිනි. ආශිර්වාදයේ සහෝදර ගිරිස දාත සෞස්කලිත එනේ විසුභාවයෙන් පැහැදිලි කරවා උපසම්පදා කරවා ආදිත්‍ය පරියාය සූත්‍රයෙන් ඒ සම්පදින අරිහත්යේ ප්‍රමුණම ඉදවත් සංඛාරයේ තමයි කාදගාණයකට ලැබේ. ඒ තමයි බිම්බිසාර මහරජුන් ඊතාවම පදක දෙස්සල කළ ආරාධනය. පදකා මුර ලක්තිවල වේලෙට වැඩියා. පසු දිනේ රජල් මාමිකාවේ ධම්මරදන අවසානයේදී රජතුමා මේල්වන වෙන පූජා කරන්න යෙදුණා. ඒ සියල්ල සුද්ධෝදන මහ රජතුමාගෙන් ආරච්චි වුණා. එතුමා භාගෝසතුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළ දවසේ ගතන් විතර සොයමින් විමසමින් පරිමෙන විමසමින් තමයි වාසය කළේ. ඒ අතර ලෝකුත්තර බුදුරජාණන් රජගහනුවර මේල්වන ආරාම වැඩින් බව දැනගෙන නව වාරයක් 10,000 ජීවිතයක අමාත්‍ය වූ නව දිනේ කැරියා මත්යන් වයසයි මට මගේ පුත්‍රයන් ආශ්‍රය ජග ගන්න වැඩම කරවගෙන ඉඳයි කියලා. ඒ නවදාසක් නාම නව වාරයක ධම්මසල අර්ථයෙන් ප්‍රතුනා කරගෙන උන ආරාධනා නොකර හැරිය. අන්තිමට අපේ මහා බෝසතුන් වහන්සේ උපදින දවසේම එකට උපන්නේ පාරුදායේ කියන සරෝකාර්මික ආමාත්‍යයන්ට නියම කළා. ගරු උපමාක්‍යයෙන් මගේ පුත්‍රයාගේ මට දැක්කන්න වැඩම කරවගෙන යන දෙන්නෙක්. එතුමා ආරාධනා කළා ජයයන් වහන්සේ මට මානෙන් අවසර දෙනවා නම් මම ආරාධනා කරන්න. ගරුව මාන ගෙනා විනවි අනේ මම මගේ පුත්‍රයන් වහන්සේ වැඩම කරලා දෙන්නෙ. එතුමාට දාසක් ලෙස කියෙල්ල පදකාමෝර වේලවා ධාරාවේදී බුදුබණ අතන අරිහත්යේ පස්තුනා ඒ විස්වාමීන් කරති වුණා. ජීවිත වේනාව සරසන දාසා ඇතකින් මාර්ග වර්ණාව කළා. ඒ අයෙත් මැදින් පොද සසන සක්කෝදල ඒ තමයි වැඩම කරවන්න මෙආරාධනේ කෙරේ. ඒ ආරාධනීය සර්වඥන් වහන්සේ ඉවකට සමීපචාරී මෙසේ කිසුදාසා ප්‍රාතන් වහන්සේ සමග හදිනවත් පුරණුවන බලා පිටත් වුණා. දාඨකන යදුනක් පමණ ගමන් කරමින් ඒ තැන්වල නැවතී දහම් දෙසමින් දවස් 60ක් ඇතුළත ගමන නිවේද ඇදී පිටත් වුණා. ඒ දවස් 60 තුළදී කාර්යාවේ මහරහතන් වහන්සේ ආසින් වැඩම කරවලා සුද්ධෝදන රජමාලිගාවේ ධම්මරදන මේ සියලු ප්‍රවෘත්ති රජතුමාට ප්‍රකාශ කරලා රජතුමා පිළිගන්වන බුද්ධ පූජාව වලින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පිළිගන්වා වරද වෙනවා. දවස් 60ක මේ මහරජතුමාගේ ධාමය තමයි සරුවඥන් වහන්සේ දරන්නේ. ඒ නිමිත්තෙන් කාරුදායි මහරහතන් වහන්සේ ආනන්දයක් දෙලුණ මුල ප්‍රසාදක බුද්ධ පුත්‍රයන්ගේ නාමස්කාරය ආයතන පතිවරුන්ට යදම තෝරාගන්නේ විසක් වූ දවසේදී බුදු වෙමින් ආවෘතයක් වෙන දවසේදී එදවසේදී ඥාතියේ මාන වර්ධනයේ පිණිස අතීත සරුවඥන් වහන්සේලා අනුරයමින් ඥාතින් සැත්තේ බුදුමය මේ දක්වන පිණිස යමාමහතර අරපාන සිද්ධ වුණා. මා ප්‍රක්‍රියේ කල්පනා වුණා ජයෝත්තරාචාර්ය වහන්සේගේ ප්‍රඥා කුඩ බුද්ධ වාස දේශනයේ ප්‍රස්තුවා කණ්‍යාපිටක දේශනයේ කරස්වා එදවසේදී ආසපුරා රැස්වූ දෙවියන් බමුන් අතරට කෝටි ලක්ෂයක් ලෙස රහත් වුණා. අසංකේයයක් ලෙස සෝවාණාමේ යන මාර්ග ඵල නිවන් ආබෝධ කරගත්තා. විසතුරුතාව දෙතන වෙනාවේ මහා පොළව කම්පා වුණා පමණක් නෙමේ පොකුරු නැයි දැස්සා. මහා ජනතාව අතර මව්පස අසුකුල ඥාතිදා අසු ඥාතිකුල අසුදාසක් කේපත ඥාතිකුල අසුදාසක් කිමෙ තිකාවෙන තෙරුවන් සරණ ගියා. මේ ක්‍රාප්‍යාවේ සෛත දේශනා කළ දේශනාවක් තමයි අදිනිය මාතෘකාවට ඉදිරිපත් කරන්න යෙදුනේ. ජායින් කන්නා කිනම් දේතන් මර්ජී දෙයමින් ප්‍රතිස්තතන් සටමානෝ නැතින් තේතින් බෝධි ආශයක කාරණ ජානේ කුමාරයක් කෘතඥා කියනිය පතිවෘත ඇති මාත්‍රී දේවියත් පරිත්‍යාග කිරීමේදී මගේ සිතේ කිසිම පසුතැවීමක් නොවේ. ලෝකුදා බුදුබව පතා ගන්නේ නැතයි.

ජයසුදා පුරයෙහි සංඝය කියන සමසාරාජිරුවන් පුත්ව මුසතිය දේවීන් වහන්සේගේ දරුවෙක් වශයෙන් මනෝපදෙන් අනිත්‍යාර කරන්නේ. ආමෝදිතත් නිවිරාජයන් මෙසේ අදිස්ථාන කොට ඉතාම සුකුමෝතකින් මෞත පරිසම්ගතා. ඒ දවසේදීම කෞරසාභරණේ තිබෙන රාජයා 60000 දෙනෙක් උදෙලා ඒ නුවර සුදුසු තැන් වල පරිසම්ගතා. එක දවසේ මේ සිද්ධිය වුණා. ඒ උත්තරයන් වාසේ මෞත ගිනිසත ගත දවසේ පටන් කුසමී දේවයන් වහන්සේ සිතල් පහළ වුණා. සතර වාහකනේ ලක්ෂයන් දෙකින් ගැකට දානයක් දෙන්නේ කිය. එදා පටන් ලක්ෂයන් දෙකින් රැකොට සම්මතක් පැවැත්තුවා. ගත මාර්ගයක් මේ ධර්ම වස්තුව කුසේ ගැලුන ඒ කාලයේ තුල ගෞතමයේ තුනක් ප්‍රතිශ්‍යාලා චිත්‍රාජයක් තරන්වත් අතනේ දෙයක් නැවි සාම නිරෝගීව වාසනාවන්තව ගත කළා. මේ අතර හරියට මුත්පත්ති සිද්ධ වෙන්නේ සුදුසු අවස්ථාවේදී මෙතුමිය දීතාක් පහළ වුණා නගර හීත් සංචාරය කරන්න. සංජය කියන සබම ආරක්ෂිවූ මුළුමහත් නගරයේ දෙව් පොරයක් මේ සහසවන සුදු සිරිකාරක දේවීන් වහන්සේ වදාළිතුවන සුදු ඇඳුන් සුදු ආභරණ දරාගත් මංගල සම්ම තැමතිවරුන් ලවා මෙසුවාගෙන වීථි සංචාරය කරවන්න පටන් ගත්තා මේ නගරයේ. දෙවැනි කියන පැමිණෙන වෙලාවේ ඒ දේවීන් වහන්සේගේ කර්මජ රාජෝ ධාතුව සරණා පුත්‍රලාභයේ ලැබෙන්නේ සුදුසු වේලාව සමීප වුණා. ඒ ගෞතමගත හැකිවරු සිරිකාවේ පිටත බාලා වරදෙර හැදලා ආරක්ෂා සංවිධාන සැලසුවා. ග්‍රාමකලකින් දෙයක්තා පැතිරෙන්න වාගේ මවට පුතන් වන්දා පිටාපක් කියනවාත් මෙතර අපිරිසුදු වර්තන වෙච්චිය ජාතිදාග මානික රාජ්‍යයක් වාගේ පුත්‍රවල උපන්නා. උපන්න මොහොතේම මෑණියන්ගේ මූණ බලලා අම්මේ දන් දෙන්න යමක් කියනවාද කියලා කවරට ඇහුවා. ඉතින් කාට දෙනවා එකට අනුල්ලන්න වාගේ ඉතාමත්ම නිහිරින් මේ දරුවා කතා කළ වෙලාවේ මෞතමියගේ මනතට අමෘතාභිෂේකයක් ලැබුණාගේ කුතුම සැලසිල්ලා ඇති වුණා. තමන් පතාගෙන පුත්‍රුර නේද මේ කියන බලවත් සියෙන් පත්තලා ඒ මොහොතේම කෑගේ භෝග දෙන්නගෙන මුදල් අපුනේ දාසක් බඳු ප්‍රසන් ජනේ ප්‍රසන්මියක් අතර ලාංක ලැබුන්න මේ දරුව දන් දෙන්න වස්තුවතික කරකයි උපන්නේ කියලා. මේ මහා බෝධිසත්ව උත්තරයන් වහන්සේ දත්තාපින්න ළඟෙච්චිය මව කෙනෙකුට මේක දාන්න කෙනි මව කෙනෙකුට. මේක මා ආචාර්ය කාත්‍යාරිය ඒ කියන්නේ උපතින්ම දන් දෙන්න උපන්න උත්තරේ. මේ වාගේ මහෝත්තරයන් වහන්සේලා කල්ප කෝටි ගණනාවක මේ කුලෝ පහළවන්නේ. මේ වාගේ අනිත්‍යාගතියේ උත්තරයන් වහන්සේලා ගැන නිවන් දකින්නට අපට දකින්ද අහන්න ආශ්‍රය කර අනුගමනය කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මහා පෙරහැරින් පරිමාලිකාවට වැඩම කරවාගෙන ගිහිල්ලා මෞතත පියපතේ දෙලපතේ නමක් නොතදා විස්තවියේ උපන්න බැවින් දෙස කියන්න බෙලද දෙලඳවියේ උපන්න බැවින් විස්සන්තරය කියන නම ලැබුණ මේ පුතුන්වන්ද එතවත් තියෙන එකට උපන්න දරුවන් 60000ක් ව්‍යාගත්තා. ඒ කොම රජවාසයක පමණවල කුමාර ලීලාවේ මේ විස්සන්තර කුමාරයන් වහන්සේගේ කිරිවර හැටියට එකට වාසය කරලා එකට හැදුවා රජුවා. මේ දරුවා අවුරුදු දෙකක් වෙන කෙටි කාලය තුල නව වාරයක් ලක්ෂේ ලක්ෂේ දෙමින් වදිනා පවදනා තමන් හදාවාදා ගන්න කිරිමවවලු දන් දුන්නා. ආපසු ගන්නේ ඒවා දුන්නේ පස්සේ මේ වාගේ මුතුම පරිත්‍යාගයේ උත්තමී වාසාදීදී වාසාදීදී දැනගෙන වාසාදීදී තමන් දඩපෙන ඇදපෙනලා බද්ද කාරියට බැලගත්තා. බද්දගාමියන්ගේ බැඳගෙන ආත්‍යාත්ම දාන අදිස්ථානයක් කළා. කලති කෙනෙක් මගේ නෙත් ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුදා බුදුපාපතා නෙත් දන් දෙමි. කලති කෙනෙක් මස් ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුදා බුදුපාපතා මස් දන් දෙමි. කලති කෙනෙක් නෙත් ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුදා බුදුපාපතා නෙත් දන් දෙමි. කලති කෙනෙක් ප්‍රතිවාහන ඉල්ලගෙන පැමිණෙත්වා බුදුපාපතා ඔබේ වරක උපුටා දන් දෙමි. මේ ජීවිතය ළඟ නැසගෙනවා රාජ කුමාර තාත්තේ ප්‍රතික්ෂේප කොට ජාතකාට පස්සේ ජීවිතේ පරිත්‍යාග කරන්නේ මේක සියවර දහස්වල ආවර්ජන අපරාධ කරන්නේ මාපවර දරන්න දැනුණා ස්වාමීන් වහන්සේ ඉස්සතන්ත කල්පනාත්‍යා කුමුණේ දරුම් පුරාගෙන අරිල්ලා මේ වාගේ පරිත්‍යාගයක් කරන්න සුදුසුයි කියලා තාපිකයන්ලාගේ පොළොව කප්පවුණා ඒ තමයි පළමුව පොත්‍රි කල්පාකල ආඥාත්මක ධානය. වාදදාසේ වෙනකොට පොරපස සදාත්මයෙන් ගැටිලා රූපයෙන්ද, ජසයෙන්ද, ඓශ්වර්යයෙන්ද, ඥානයෙන්ද, ගුණයෙන්ද, කරුණාවෙන්ද, මෛත්‍රියෙන්ද, පරිත්‍යාගාදී උසස් ගුණධර්මයන්ගෙන්ද පරිපූර්ණ වෙන්නේ දෙවොලෙන් මිනෝ මනෝලෝකයට දැත දෙව් කුමරේ වාගේ ලක්ෂණ පාත ගනු ඒ උත්තරයන් වාසියගේ රූපාර්ථය වාගේ ඥාන තවසලිතාව දැත මහර ජිනෝ මේ කුමාරයන් වහන්සේට අභිෂේක කොට ආර්ය ප්‍රරේකට සුදු සවස්තාවක් සැසගත්ත සාදාසන්තේ කල්පනාත්‍යයන් එකට දෙනුම් පුරාගෙනම තමන්ගේ දෙරමිය චේතේ රතේ මාත්‍යෙන්දින් ඉපදේශිකිය එතුමියා ඒ වාක්‍යයේ මෙතෙහි මා පුණ්‍යවන්තගේ දෙදෙනා ඉස්සස කොට ස්වාමංගලයේ සිටකොට වාක්‍ය උතුන්න කරුවා මේ කුමාරයන් වහන්සේ සුප්පංග දවසේම තවත් සාහකාරයෙක් සිට වුණා එනවා දෙදේ උපෝසත පුණ්‍යලේ මේ සත්‍යය තමංගේ අත්තතව ආදී කෙනල්ලා ඒ රජුණාගේ අත්පලයේ තැන්පත් කළා සුදෝසුදු පාදෙන් දැවෙනනේ අස්සදවාද පන්දර කියලා නම් තිබුවා පන්දර කියන්නේ සුදු කියන එකනේ සුදු අස්සදවා මේ මහා බෝසතුන් වහන්සේ උපාමේ දවසේම මේ වස්තුව ලැබුණේ අසු කාලයක වාස දාසයේදී මේ උත්මයන් වහන්සේගේ අස්වාහනේ බාහිර පසුනේ මේ පන්දර කියන අස්රාජය මේ අතරේ රාජ්‍ය අභිෂේකයේක දවසේ පටන් නගරයේ හතර වාහක දෙසා නගර ගැද අජවාතර අභිෂේකය ස්ථාන 6ක දැස්සල 6ක් ඇදුවා එක දවසක මහේ රාජ්‍ය ගැනීම වැය කරමි දුකී මාගේ අතර මනාතාවයේ සිටිනි ප්‍රශ්න පතා සම්පින්කම් කළා හැම දවසේම උපෝසත දවස් සිටී උපෝසතුන් වහන්සේ අර පන්දර යථාමිත නැගී මේ දාන සාදවා කරන්න වරිනවා අරමින්ගේ තරංගය අදින්ම සුඛී නැති අත්‍යන්තයක දම් දෙනවා මේ සිතුන් වාසයේ ප්‍රයත්න අරිය කළා මේ අතරේදී සතර අල්ප ලාභයක් කරා නිගපල බිරුම් පුරාගෙන මහා පින්වත් දරුදෙපලන්නේ යෙදෙන්නට ලැබුණා පරමයෙන් පුත්‍රවණ කුපන්න සම්තර කිම් පිළිගත් නිසා මේ දරුවාට නම් කරුවා ජාලිය කුමාරය කියලා තවතරු දෙකක් වම නැතිවම තමන්ගේ ජීවිතයෙන් පාලෝන අඳුන් ජීවිතයෙන් පිළිගත් නිසා ඒ දරුවා නැද්ද පුරා කන්නා විනා කියලා පාවි අපි කෙන්නේලා කියන්නේ කන්නා විනා මේ දෙන්න හෘදකියා දෙන්නත් වෙන වාස වෙනකොට එකදාස අයගේ පතුලස්වා කොහොදාදකදී නගනීර වාහල් කරේත වැඩම කරවන දන් දෙනෙලාවේ කලකුණාදී දුර්භික්ෂ බයව මිත්‍රා බ්‍රාහ්මණු අකදිනේ මේ මංගල සම්බන්ධ පන්නේ අටහිල්ලගෙන නැගිලායිද කලකුණාදී රජතුමාගේ විධානයෙන් කලකුණාගේ බක්ෂකම් ලබාගෙන මේ බ්‍රාහ්මණය ඇවිල්ල ගොඩනැගලා පොඩි ඉඳගෙන අර දකුණු වාහකට බලා වදින වෙලාවෙදී නැගලී ලැබෙත දකුණු පැත්ත බලා වදින වෙලාවෙදී ජයගෝසාකලා බෝසතුන් වහන්සේ ජාතකා මේවා සමිතේ ලෑරමී පින්නතුන් කොහෙද දාවේ මොනවාද බලාපොරොත්තු වන්නේ ඒ හැමදෙනා කිව්වා ජයසුභව මහරජාගේ ලෝහාන්තර ජයමේවා අප කලිගුණදී කැමෙනි බ්‍රාහ්මණ ගිරිසා කලිගුණදී දුර්භිෂ්ඨ භාණේත විසා විපත්‍ය අපරේ රයිවාසනතුන් සමන්දාර්ථයේ මේ සුදුසුදු ආකාශකාරී පන්නර අතිරාජයා දන් ලබා ගන්නයි අපි ආවේ වාසයට මත බුදු බව ලැබේවා මේ යථාබද ධර්මයේ කෙක්වා කියලා ආරාධනා කළා. පොරොත්තුන් වාසේ කල්පනා කළා මේ අතුමාගේ ගැස්කිල් වෙන්නේ නැහැ, මස්කිල් වෙන්නේ නැහැ, සීල් වෙන්නේ නැහැ, වෙන ශරීර අවයවයක් නෙමෙයි වෙන්නේ. ඒක අනුවර්ණාදී ආදී කියන එක නේද? ඒක නම් පිට ඇත්තමින් විමත දැහැලා මේ ඇත්තා සරසන දේවල් සියල්ල බැලුවම සියලුම හස්ති අලංකාර වලින් සරසන ඇති ගුණ ඇත්තා බලාගන්න සුදුසු ඇත්තෝ වා දෙයිදරම මේ ඇත්තා දැනීමට කැමතිල සංකේන්දී ආරගෙන මේ බ්‍රාහ්මණයාගේ අතට මේ සුදුසුදු පොඩේල කියලා සංකේන්දී දැන්වැදීම අධිකාර කළා ආකාශචාරිය වූ අපලේ වෙහි වාස්තුවන තුළු මහා තේජවන්ත වූ මේ පුණ්‍යවන්ත වූ හති රාජයා වඩා හති රාජයාට වඩා එන්නේ හති රාජයා කෝටිකට වඩා මත සර්වක තාක්ෂණයේ ප්‍රියයි මනාපයි එනිසා මේ හති රාජයා වමාද බුදු ප්‍රපතා දන් දෙනවා මේ දන් දීමේ කුසලයෙන් නම් මේ බෝධිසත්වයන් මුතුන් ප්‍රති ලෝකුදා බුදුබව ලැබේවා කියන අදිචාලේ ධම්මදයන් දුන්නා යෙලාවේ මහා බෝසතාණන් වහන්සේගේ සිටිය ඇතිවෙන්නේ අසීමිත කුසල චේතනාවේ ආනුභාවයේ කොච්චරද දෙනස 44000 කඳුන් ධනකම ඇති 44250 වට ප්‍රමාණය ඇති මේ මහා පෘථුවේ කම්පා වුණා ඒක මහා පුදුම ආචාර්ය දානිය බාටපත් වුණා ඒ අතර බෝසතාණන් වහන්සේ ඇටා දන් දීල තමන් වහන්සේ මාලිකාට වැඩම කරගෙන තමන්ගේ එකට ඇතරෙන 60000ක් කැමැති මනුල්ලක් එක්ක තමන් කරන ධර්මයේ ආවර්ජනය කරමින් සමාධිගතවමින් සන්තෝෂයෙන් ඉන්න වෙලාවක් උනා. ඒ අතරතේ නගර වැසියන් දේවාවිෂ්ඨයෙන් කුපිත වෙලා ඒ මහරජුන්ට මහා බරපතල තරණිලක් කළා. දේවයන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍ර විශාන්තර කුමාරයන් වහන්සේ ප්‍රමාණ අධික්‍රාන්තව දන් දෙනවා. එනතකන් දාතුන්ල් කමක් නැත ඇයි මේ අපලත වහිවාසුවට ආකාශකාරී සුදෝසුදු පණ්ඩයතා දරදුන්නේ. ඒවාගේ ප්‍රමාණ ඉක්මවා දන් දෙනේ මේ කුමාරයන් වහන්සේ තාපරට මේ රටේට අප සෑම දිනම යක්ෂයේ මුකරාල දන් දෙයි. එසා මහාන රූපමාලම අදම එතම මේ කුමාරයන් වහන්සේ රටින් ගෙනපලා උපාපකයේ තියෙන්නේ කියලා දැරිලෙන් උද්ඝෝෂණය කළා. ඒ මහරජුරන්ට එයත්නම් සාධිතුවා ගන්න වෙන ප්‍රඥාවක් නැති නිසා කිචේ බලලා ශෝකයක් ඇති කරගෙන නමුත් කියන්නේ කිය ධර්මයේ නියතවන්නේ ඔබ තහර දිනාගේ නිල්ලිමම ඉෂ්ට කරනවා කමිය පුතුන් වහන්සේ වාසකදීට යවන්න කෙතර කියන එයත්නම් සාධිතුවා ඒ සාධිතුවේ ඒ පිළිසලවම නැවත ආපසු දෙන්නා ගැනීම අපේක්ෂාවෙන් වෙයි ඒ අතර කර්තාවේ නැමැතියා ගැනීම කළා මගේ පුතුන් වහන්සේ කියන්නේ මේ නගර වැසියන් කුපිත වුණා ඇතා දන් දීම නිසා එතකොට වම්පුරිය බලා පිටත් වීමට සූදානම් වෙන්නයි කියලා පණිවිඩය කියන්නේ කිව්වා. ඒ කර්තා නැමැතියා ලිහිං ආභෝතසන් වහන්සේ රාම්කලිංගයක් වාගේ වැඩියෙන් අතර ගිහින් දෙපා අල්ලගෙන වැදලා අඩන්න පටන් ගත්තා. එනිසා මේ බෝසතාණන් වහන්සේ ඇතුව මොකද දරුවා අගන්නේ අපි ආරම්භක පරිදි කියන්නේ මතුපොතේ නිරෝධයන් වහන්සේ මර සමාවල තේක්වා උපවාසයේ කියති මහරජුගේ අනාඥාවක් ඒ කියන්තාවා නගර වැසියෝ උපවාස හදා ගන්න දුන්නා කියලා කුපිත වෙලා කෙතදාසේ වාක්කදී කියන්න කියම වුණා බෝසතාණන් වහන්සේ දුර නගාගෙන තුන්තරියක් අනුකාර දුන්නා සාදසාදු මත මම හිතේ ඇදෙන සම්පින්කම් කරන්නේ මේ නගරේ මේ රටේ අවකාශ නැතිනම් වම්පතරියට ගිහිල්ලා සිව්පම්ම කියන වලරිය තවස්දාස් පුරා ලැබී මට මහා ලාභයක් මගේ පියාණන් වහන්සේට දීර්ඝාස වේවා මෑණියන්ට දීර්ඝාස වේවා නගර රැජ්‍යම් කුපිත නොවේවා මගේ මරදක් පුනාන සමා වේවා මා කරදරට විනාශ නැත්තම් අනුමෝදම් වේවා මගේ පියාණන් වහන්සේ කියන්න 1000ක් එන 1000ක් ඉඳලා අනිද්දා උදේ මම පිටත් වෙන මම අවසන් ඉන්නවා කියලා කියන්නේ කිව්වා එසේම සිද්ධ වුණා ඒ මා රැජ්‍යලෝ කැමති වුණා ධාතක ඉඳලා ඊළඟ දාස පිටත් වෙනාට ඒ මොහොතේ මාපිය දේවීන් මාලිකාවට වැඩම කරලා කියයිචා මාපිය දේවීනි ඔබ සමි යන්තා දායාද වස්තුවක් තිබුණා නම් ඒවා නිදා කරන්නයි කිව්වා ඒ කියනකොට මාපිය දේවීට කමුරු යත්තා ස්වාමීනි ඔබ ආදී දන් දෙන්න කියන වචනේ පාවිච්චි කර ශ්‍රීමුකෙන් මේ නිදා කරන ධර්ම කරන කියන්නේ ඉති කියලා ඒවා ඒ නාත නිදා කරනවා කියන්නේ දන් දීමයි මම එන්නේ සත්‍ය සත්‍යක ධානයක් දෙනවා. ඇතුන් ආත්මයයි අසයන් ආත්මයයි දෙනුන් ආත්මයයි රස ආත්මයයි රාජයන් ආත්මයයි ජාතීන් ආත්මයයි කන්‍යාවන් ආත්මයයි කුලයේද වස්තු අතක් ආත්මය ආත්මයයි කනබදීන ඇතුන් තලනුන් මේ මිල මුදා නානා ප්‍රකාර දේවා මෙතිකයි කියලා සමානයක් නැහැ. එකෙම මේ දානෙට ඔබතුමියගේ දෙමෝපියන්ගෙන් ලැබුණු දායාදවත් කෝල්ගන්නේ කිව්වා. එතුමිය සාහෘකාරකෙ ලැබුණ අනේ ස්වාමීනි, මේ සියලු සියල්ලම මම කොහොමද පවදනවා? වාමි හිතේ ඇදෙන දානෙ කියලා මනසේකවා කියලා දායාදවත් කියනවා. වෙලෙට මුලමා දාන පුරාව ප්‍රකටා උදේසිත දාන පුරාම දුකී නම් අතර නාථාගේ මේ දානෙ කියනවා. එදා රාත්‍රී පොවෙනතුරු ධානී කටු තුනම යදී සිටියා. මේ මොහොතේ මා භවතතාණන් වහන්සේ දෝසදා ප්‍රාර්ථනාවක් කළා. මේ තාවිතාව ජනතාව දුකී මගී අතරන රාත ජනතාව එතනම් මාමේ විතර වස්තු සම්භාරයක් දන් දුන්න. මේ වස්තු සම්භාරයේ දන් දීමෙන් ලැබූ ඇතෝ යම් කලසිල්ලක් මේ කුසලාරිතන්ත භාවය මේ විදිහට අනාථ අතරනව සංසාරයේ පරිතරම ජනතාවට අජරාමරණ මාස්වාපෝත කරවන පිණිස ලෝකුණා බුදුපාම ලැබේවා කියලා සාදුකාරුණා. ඒ මොහොතේදී මහමනුර දරන්න දැරුව තුන්වෙනි වාරයේ කල්පාපෘතේ කාපිත වුණා. එදා සංඥාවේ මෞපියන් වෙත ගිහින් පසුදා උදෑසන පිටාතින් ඇදිදැයින් පියාණන් වහන්සේගේ පතුල් වැදලා සමුගත්තා. ඒ විදිහට කරපිව්වා. ඕසතුන් වාසේ තේරුම් ගත්ත මේන සැබෑම වූ නිමේ කියලා. එකතර යනකොට කෙනෙක් ඉල්ලගෙනව රටේ. රටේ බැල රටයක් ගන්න ඉන්න. දැන් ඉතින් ඕසතුන් වාසේ ජාලේ කුමාරයා රණා ගත්තා. මෞකමේ කන්න ආදීනාදීනේ රණා ගත්තා. දැන් ඉතින් මග දිගට තමන්ගේ පින්කම් කියව කියනවා මෙහි එකද කර පුදුමාකාර සැපලින්ජ. ඒ අනාතර ලංකාත පුරා සුදු අලා කුලේ ලියංගත් බන්දරාගේ ඉවද දුන්නා. ආත්මයෙන් මඳ මඳ පවම් පමණින් ගතන තන දෙල් යතු වුණා. ඒ දරු දෙන්න අම්මා තාත්තාගේ වඩාගෙන යන වෙලාවේ දෙපැත්තේ ඉර තියෙන බලුතුරු දෙක අම්මේ අම්මේ තාත්තාගේ මඩ මේ දෙවි තබාගෙන ඉන්නේ අඬනවා. ඒ වෙලාවේ ඕසතුන් වාසේ අත දික් කරනකොට ඒ අචේතනික වූ ගස් අසු නැමීගෙන අතරඟ දෙනවා. ඒවා ගලාගෙන දරුවන්ට දෙනවා. ඒ නාමයේ සාදුකාරණදී අනුමෝදන් වන අනේ එනියනේ අධ්‍යාන්ත දෙපේ නොකියා දැත පුරා දන් දුන්න දින නිසා ඒ ආනිසස් මෙලොවම ලැබෙනවා නේද මේ අචේතනික තුරුණියේ පවා අවනත වෙනවා නේද කියලා මහත් අනිසාදුකාර දුන්නා. ඒ වාගේ මුදුන සැලසිලි ගමනක් දෙවි දේවතාවෝ මාර්ගයේ කටි කර දුන්නා. උදේ පිටත් වෙච්ච ගමන අවත වෙනකොට හේතේ රණතාව අකිසුදුනක් මාර්ගයේ ගවාගෙන හේතේ රණට ඇතුල් වෙන අවස්ථාවේ නගරයේ කිරිසෙන් මෙතන තමන් වාසයේද කෙරේ ගැනීම සඳහා අතරක තියෙන අම්බලමකට ඇතුළත් වුණා. දෙවිල් වාසයේ ඉතල මෙන්නේ එනේ නැත්නම් මේව අඳුර ගන්න පුළුවන් වේවා කියලා. අන්නේ කටයුතු කර්මාන්ත නිමවා නිවෙස්ව දෙන ජනතාව දැකලා දෙවිල් වාස සතුනාගෙන රටේ රජතුමාට දැනුම් දුන්නා. රජතුමාතුළු රජපෞරේ සියල්ලෝද ඇමතිවරුද සියල්ලෝම කැළඹියගෙන ඇලිලා ඕසතුන් වාසයේ මැලලා සමාවරගෙන කිව්වා නගරේ තවාලින්ද කරුණුනේ මේ නගරේ තවාලින්ද සාජි බාර ගන්නේ කොහොමද තමතුනේ නැහැ. යායිකය මගේ පියාණන් වාසික අනාත්මයෙන් මං ආවේ මට වංග කිනේ කියන පාර පමණක් කියලා දෙන්න. රජේ වහවහම වටේ ඇදලා මේ මුළු මහා සම්බලම ආරක්ෂා සංවිධාන සලස්සලා චෝදනමින් දෙපා ගවලා පා පිළිවැඳලා තිල් ගන්වලා ආහාර පාන ආදී සංග්‍රහ කරලා තැන්පත් කරුවා. ඒ අතරේ තේසාර පිළිසක් ගොඩලා පාල සුතු මාර්ගයේ සැරසෙව්වා. පාර දෙපැත්තේ සුද්ධ පවිත්‍ර කරලා යන්නේ මක්ත සල්සලස්වා. ඊළඟට පිටාතේන දවසේදී මාර්ග නියදන් කියන්නේ ආහාර පාන ආදී අවශ්‍ය දේ කියන සරත්තලා පාල සුතුනාත් මාගේ පසු ගමන් ගිහිල්ලා පාරක යඳුන්න තවත් දුන් 15ක් ඇතුළත යන්න කියලා ආවල් ආවගේ කියන ආවල් කරන මේ මෙතේලා ගිලා ආවල් කරන කියලා ගඟක් ආවල් කරන පොකුණක් කියලා ආවල් කරන කියලා මෙහෙම පර්වතයක් ඔය කොහොම ලකුණු කියලා අන්තිමට හතර පොකුණක් කිව්ව මුතරින්ද කියලා කියලා හතර පොකුණේ මෙහාට තමයි වම්පගිරියේ කියන ප්‍රදේශයේ ඉන්නා ආත්මපදයක් හදාගෙන සුවදී දවුන්දන් කුරලජේ කවාදේලා හැමදිනම ප්‍රාර්ථනා කරලා ඒ කිරිස ආපසු පිටත් වුණා. ඒ පාරසතුන් මාර්ගය අවතාරයේදී චේත පුත්‍රයෙලා ගරි පුත්‍රයෙක් නැවැත්වුවා කෝතකන් වාසයේ ආරක්ෂාව සඳහා. යම් කිසි සබරෙන්නේ මේ පැත්තේ ගියොත් මේ චේත පුත්‍රයාට මගහැරලා පුළුවන් කමක් නැහැ. ඉන්න ආරක්ෂා සඳහා ඔහු නැවැත්වුවා. ඒ අතර මාමෝතතුන් වාසයේ පත්ති දේවෙන් වාසයේ මේ ධර්ම දිනා වඩාගෙන යද්දී පාර දෙපැත්තේ තියෙන පරතුරු නිරාගෙන අනුභව කරනවා. දනිතලාවල එමන් අරිනවා. ගම්තලාවල පැපාස වෙනවා. මැස්සෙක් මදුරෙක් තරම් කේමුකෙන්වත් ඉස්සාවක් නැහැ. මේ බොහෝ නපුරු සතුන් ඉන්නවා කියන මේ වනාන්තරයේ මොනම සතෙක්වත් දකින්න ලැබුණේ නැහැ. නපුරු සතෙක් කාල තිබුණෝ වලි කොටු වල සම්මනම සතෙක්වත් මොන ගැවුණේ නැහැ. දෙවි දේවතාවුන් වහන්සේලා මේ හතර දෙනාට ආරක්ෂා සංවිධාන සලසා දුන්න. ඒ අතරේ හතර කොකුම ළඟ ගැරිලා බෝසත්තුන් වහන්සේ තේරුම් ගත්ත මෙතන තමයි වංගකෙලිය. ඒලා මත්ති දේවෙනික මගේ අලිපාරනිකම් කියලා කියන බලන්න මොයාටම ඉඳයි කියලා. එකතරේ යනකොට සත්‍යෝ රජතුමා මහාපෑර මොලිසර තුන් තිබුණා. ඒ සලාම් වෙලා තිබුණා නාම පෝරුවක් කවුන්ටර් කරන්න උන්ට මේ සියල්ල කරයි කියලා. කොසතුන් වාසේ තමාට දීහෙද කුටි ඇතුළත් වෙලා රාජකී ඇඳුම් මාරුකොට තවස් යනුම් තවස් පිළිකර ඇද බැලදගෙන දරාගෙන එනිමහා ආසනයක් කියලා ගල් ආසනයක් මේ ගල් ආසනයේ උඩ භක්ත පරියන්තෙන් වාඩි සිටිය. එනාව ගතන දෙයින් මාත්‍රිදීනේ දරු දෙන්නත් ඒ කාර්ය පාර්ශ්වයේ යනකොට දැක්කා බෝසතුන් වහන්සේ තාපසේ වාඩිලා ඉන්නේ. එනාව මේ බෝසතුන් වහන්සේගේ දෙපා මුල වැඳෙද්දී ඊයයි අනේ ස්වාමීන් වහන්සේ ජයග්‍රහපුරයේ අසන ඔබ ආශ්‍රය සම් බ්‍රහ්ම විලාසයෙන් ඉන්නා ගතිලවට මට පුදුමාකාර සනසිල්ලා ස්වාමීන් මාතත් අවසරයි තවස්යෙන් ඡන්දි කියන සමන්තනේ මෙන්නේ කුණේ දතුනේන දරුදෙන් නටත් යනු මාරුකර වෙලා තවස් නතුන් යන දේවා තමනුන් තාපසඳුන් යනගෙන ඒ දරුදෙන්වත් එක ළඟට වෙන නැත් වැඳල කිව ස්වාමීන් ඔබ ආශ්‍රය යම් කාර්යයක් මේ වනාන්තරේ රැඳෙන්නා සේක්න එකාකාර සියලු රකෝපත්තාන කිරීම මත බාරයි මන මුල් පලාපල නිරාගනේම මරු පෙත්නම් හැමදේම දර ගැනීම තංගෙන හේම ස්වාමී වතුරුණු කරවා දෙපතුල් දෙවීම ස්වාමී මනිකොල් සියලු උපත්තාන කාටොත් මත බාරයි ස්වාමීනි මම අනාන්තේ ඇවිදින්න ගියාම මේ දරු දෙන්න ඔබ වහන්සේට බාරයි වාසිය මේ දරු දෙන්න රැක බලා ගන්නසේකවා කියලා ආරාධනා කළා එහෙනම් බෝසතාණන් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේ අපගෙන් තාපසවනේ තාපස පිළිලා නිසා ජීවිත වේලාවක නිසා අවෙල්ලා වී මා ඉන්නේ කොටියට නොවැඳ යුතුයි කියලා පොරොන්දුවක් ගත්තා. සේරණීවා කියලා කිසුන් අරගෙන එදා පදා මාත්‍රි දෙවියන් වහන්සේ දරු දෙන්න දැක බලාගෙන අර විදිහට ජීඳල් වලින් දරපලා දරගෙන මේ දරපලා ජීඳල් වලින් මළු පෙත්තම අමදෙමි. බෝසතුන් වහන්සේක බැන් පෙරා පිළිගන් ගනිමි. උදේ පාන්දර එක්කක් දසක් යවලක් අරගෙන වනාන්තරයේ ඇවිදින්මින් පළතුරු නෙලා ගනිමින් වන මුල් නෙලා ගනිමින් ස්වාමීන් වහන්සේ නෙළුම් මල් මා නෙළුම් මල් ආදී දේවාද ප්‍රේතිය රැගෙන අන්දයන වටේම හැර නෙලා මිත්‍රාශ්‍රේණා අනුභව කරලා මෛත්‍රී භාවනා වදනා මිත්තා කරුණා මුදිතා උපේක්ඛා වදනා බෝධතන් වහන්සේ සෑම දවසේම දිවාරාත්‍රියේ දෙකේ භාවනා යෝගිව ගත කරනවා දරු දෙන්නක් මේ මිදුලේ සෙල්ලම් කරමින් විතර ඉන්නේ කවදාකවත් මේ වනාන්තරේ නපුරු හඩක් ඇහුනේ නැහැ නපුරු සතෙක් ගන්නේ ලැබුණේ නැහැ රාගයේ නැස්නමුගේ මදුරේ උගන් මිස්සාවක් නැතුව කොහොම සුවසේ අත්මාත්‍යක් මේ විදියට ජීවත් වුණා මේ අතරතුර බෝසතුන් වහන්සේ ටිකක් පහල වුණා ඕකාගේකින් ධනක් දී ගන්න කල්‍යාණ මිත්‍රයෙක් ආවේ නැහැ යමෙකින් කල්යාණ මිත්‍රෙක් ආවොත් මත්යන් දෙන්න කියේ දරු දෙන්නයි දෙවියන් වහන්සේ විතරයි දරු දෙන්න වුණත් පමණක් දන් දෙන්න ඕනේ යමෙකින් කල්යාණ මිත්‍රෙක් ආවොත් බොහොම වස්තවකරී තේදා ඉන්නකොට පුදුම සිද්ධියක් වුණා කල්මොයිත් කියන බ්‍රාහ්මණ ධර්ම යෝජක කියන බ්‍රාහ්මණී සිකාගෙන මුදලක් එකතු කරගෙන යම් කිසි කෙනෙක් තැන්පත් කළා අවුරුදු ගාණකින් පස්සේ මේ මුදල ඉල්ලගෙන යනකොට ඒ එහෙණියෝ කිව්වා සංඝාසනයේ මුදල් අපිට බැරි වුණා අපි දුක්වල නිසා පාවිච්චි කරලා දැන් අපිට දෙන්න මුදලක් නැහැ ඉතින් මුදලක් දෙනකොට අපේ මේ එකම පුණ්‍යවන්ත සියමිය දෙන්නම් කියලා බොහොම ලස්සන බොහොම රූපක් සියමියක් ඉච්ඡා කියන්නේ ප්‍රාවාදුන්න මේ වයෝවෘද්ධ බ්‍රාහ්මණයාට ඒ වයෝවෘද්ධ බ්‍රාහ්මණයා කියන්නේ සෙනෙහස කරගෙන මේ පැවැත්මේ ජීවත් වෙන අතරත අර තරණ බ්‍රාහ්මණයෙකුගේ බැංකක පොරණකේ වෙලාවේ අනිකුත් බ්‍රාහ්මණයෙකුගේ নানা ප්‍රකාරයන් පදවක ලක්ුණා. ඒ නුතුමී ලක්ෂාටපත් වෙන මේ බ්‍රාහ්මණයාට කිව්ව මට දැන් ආයත වදාරාපුරන් ඉන්න පුළුවන් කමක් නැහැ මම ගෙයින් පිට යන්නේ නැහැ. මම ලක්ෂාටපත් වුණා නමුණා මේ වයස්ගතකම නිසා සීතාවත ගෙස්නල් මෙර මහරජු වෙන්නේවත් සාත්‍යන් දෙවියන් දෙක්කාස් කරගෙන ඉන්නේ නැත්තම් මම මේ දෙමව්පියන්ගෙත් යනවා කියලා ගරිසේ කතා කළා. එයින් මේ යෝජක බ්‍රාහ්මණයා මාත්‍යජිකේ මැදපත් වෙන ගෙදර තවාසි දේවල් ඔක්කොම තැන්පත් කරන මගනිය දස්කතා කරගෙන ගියා ජයපුරා පුරේට. ජනමට එනෝන වාසයෙන් ගල්කාලක් ස්වාමීන ගැටක පිළිවෙලින් දමා දශමින් මේ කුජලයා එලවා ගත්තා. නමුත් ඔය දේවා විශ්වයෙන් එනම වංග පිළිවෙල ප්‍රදේශයේ බලා ආවා. ඒ එනකොට අර කේන්දරයට පව කරගෙන පාරසුදුන් මාර්ගයේ කොට කේන්ද පුත්‍රය කියන අර මොන කරුවා සම්මුඛේලා ඔහු සමීපේ ඉන්න කියන බලයන් කියන්නේ මේ ගණ්‍යාකාර බලයන් මුසිරෙන්නවා. මොගහකට නැගලා අඳන්න පටන් ගත්තා අනේ මගේ පුත්‍රයන් වහන්සේ කියන්නේ මේ විශාන්තර මහරජුගේ දකින්න ආපු ගමනේ අනි මාත මේ විදි විපාකයක් කොනේ මාරජිරුවන්ගේ ආරාධනය නම් ආවේ මාරජිරුවන්ද දකින් නැති නිසා මේ එකතු කරගෙන යන්න මා නියෝජ්‍ය කෙනෙක්වත් කියලා කිව්වා. ඒක පොත්‍රයා බලවත් ප්‍රසාදයේ පස්සලා කරන බස්සන හොත මේ කනිතව මත් ආවේ කවලකෝල ගමන් මාර්ගයක් කියලා දුන්නා. එල්පස්සේ මෙම ගමන් මාර්ගයේ යනකොට අෂ්ටසිකේ තාපසයන් වහන්සේ නමක් ඉන්නේ පර්වතයකතාව ඉපලගෙන පර්වතයේද අන්දකට. එතන එක රැයක් යට එහා අෂ්ට තාපසයන් වහන්සේට බොරුවක් කිව්වා. මේ සංකල මහරජුරෝ උඩා කාලේ අපරූපයන් වේලාවයි බොහෝ කාලෙකින් දැක නිසා දැකල යන්න මං ආවා කියලා බොරුවක් කිව්වා. මේ අෂ්ට තාපසයන් වහන්සේ දෙකට විශ්වාස කරලා පාර කියා දුන්නා. තමන් කෙරෙහි කියලා සැලාවේ කන්දට නැවතුණ පසුදා උදේ පාන්දර යන අතරේ කල්පනා කළා දැන් මේ රාත්‍රියේ කිව්වොත් මේ වින්නාකින් නැත්‍යති සතුටෙන් නැඳගත්ත සියලු නපුරු මොහනක් ඇති එවිටනේ දෙපැත්තෙන් දෙනෝ ධන ඇති මහා බේතුණු යක්ෂයෙක් කැරිලා මේ වින්නාකේ හඬව කඬ 72 කරලා ගත්තා උරුදිවත්ව කරලා ගත්තා. එහි දකිනකොට මෙතනේ සිකලස්ලා අවදි වුණා. එතකොට ආර්යයන් පාන්දර බෝසතුන් වහන්සේගේ කුජේතකින් දුරට තතු කළා. බෝසතුන් වහන්සේ කියනවා මේ අවේලා මොකද ආවේ? අපිට කිවිසුමක් කියනවානේ අවේලා වෙන්නේ නැහැ කියලා. අනේ ස්වාමීනි මට සමාවයත් ඒකවා මහා භික්ෂුන් දෙවියන් පන් දැක්කා. ඒකයි සීනේ කියලා සීනේ කිව්වා. එහෙනම් බෝසතුන් වහන්සේ තේරුම් ගන්න ඕනදවාම ධර්ම දෙන්නා ලබා ගන්නද යටි වෙනවා. එකව ආවන්නේ ප්‍රතිවාර දෙවියන් වහන්සේ තාක්ෂණයේ වනමුල් පලාපර නිලාමේ හේත මහත්වේලා මේ ධර්ම ඇතිරියක සී ඇතිරියක සී සැත්තක නිදාකරණේතා දුක්ඛෝපනිතයි ඔය කියන්නේ මේක ගණන් ගන්න එපා සී නිදාකර ගන්න කිව්වා. ඒ කිව්වා මේ දෙවියන් වහන්සේ මගේ ධර්ම දෙන්න කරුණාක්කෝ එතනද අප්‍රමාදව මගේ ධර්ම දෙන්න රැක බලා ගන්න මැනවේ කියලා ඕම දැනපත් ආරාධනා කරන ධර්ම දෙන ළඟට ගියේ සෙප සරසලා කිව්වා ධර්මිනී මාතුණු සීමේ බොහොම නපුරයි ඒසා පියාණන් මහසෙයි මෑතර කොයිවත් යන්නේ පර ධර්මිනී ප්‍රේතම් යන්න කියලා ඕම ආදිනේ දර්ශනයට සෙප සරසලා සතුටු කරලා උදෑසන වීම තේනාවට වාපිනිය දිනා ධර්මයෙන් දෙන්නට පවනකෝ ලකිතත් උනා කටස් එක්කා යවුලක් දරගෙන පාරතුණේ ළඟට එදා මෙන්න මේ යමයන් බබල බබල දිවදාන් ගානේ ඇද දෙවුලනවා දෙපා දෙවුලනවා ඇත්තෙම නිකම් බ්‍රහමණය වෙනවා දස්සල ගෙලි පේන්නේ නැතුව යනවා සමාත ගෙලි නැති දස්සල ගෙලි තියෙනවා ගෙතනී යනවා ගෙලි තියෙන දස්සල ගෙලි නොපේ යනවා ඔය වාගේ ඈතට යවුණා පුදුමාකාර අවාසනාවක්ද ගමනක් එදා එන්නේ ඉතනේට ලැබෙන ලැබෙන සංආරණ නාම අසුකාරම නාම දෙවියන් වැටුනේ එම ආගත මෙලදී යවුණා අන්තිමේ අන්ධාරිකල් දරුණා සැලකවාසි දේවල් සම්පූර්ණ කර ගන්නට මොනද නැහැ ජනල ඉලපත් යනකොට තමයි ආපස්සේක සූදානම් වෙද සිද්ධ වුනේ. ඉතින් ඒ අතර තමයි උදෑසනමේ දානේ සිද්ධ වුනේ. එදා යෙතුමිය අන්ධාරි ලැබය ඉරණාල යන අදන මෙල්ලා හද පායන දේවතාවෝ තුන්දෙනේ පාර අවුඩගනී කියා. දිවියේ වලතේ සිංහේ කජීර ඒ දුමියේ පතතරණියේ ඉඳලා දුකට නගාගෙන වැළගෙන කිව්වා අනේ ධර්මයේ මා ප්‍රතිවෘත ආරම්භනේ මානසිකව එනිසා මගේ ස්වාමීන් වහන්සේට මගේ දරුවන්ට මේ පරිතුන අරගෙන යන්නේ එනිසා මගේ ප්‍රතිවෘත ආගමනේ ආරක්ෂා කරගෙන සාක්නා බව සත්‍ය නම් මගේ පාරිවිදෙන්ද කීකේ නානා ප්‍රකාර ආයාචනා කළා නෑරේ කබ්බරෝනා පාරිය ලබා ගන්න උන්නේ දෙන්නේ ඔයාටනේ තමයි මේ සිද්ධිය. මේ පාන්දරම ඉරදාගෙන ඉරාවේ දේවීන් වහන්සේ පිටත් වෙන වෙලාව සැලකල ඇහිලා බලාගෙන ඉඳක් ඇති. එතුම ඇහිලා ජයතු බව මහරජා කියලා ආසින් සෙල කරලා පොසතුන් වහන්සේ සමීපයට ආවා. මේ දරු දෙන්න ඉදිරියේ පැනගෙන ගියා ආගන්තුක සත්කාර කරන මේත මෙතුමාගේ අතේ තියෙන ඔලොඹුවෙම පිළිගන්න. ඒ වෙලාවේ මහා නපුරයන් රවා බැලුවා. ඒ දරුදෙන්නා පියක පර්තලා කුමන පියාණන් මාතර ගැටල මුණවා ගත්තා. එනාවේදී එතුමා පොසතාණන් වහන්සේ සමීපයේ දැවිලා ස්තුති කළා. පොසතුන් වහන්සේගේ ස්වාගතාර්ථයේ මහා බ්‍රාහ්මණ කියලා ආදිවාසීන් ස්තුති කළා. මේ ජීවිතයේ සිසිලතා මේ ජීවිතයේ පළතුරු ප්‍රණීත ප්‍රණීත පළතුරු අනුභව කරන්නේ මේ සිසිල් පරිපාලනය කරන්නේ ඉමං අරෙන්ද වාඩි වෙන්න මේම ආරාධනා කළා. එසේ මේ ස්වාමීන් වහන්සේ සියල්ල පිළිගත්තා කියලා වචනේ ප්‍රකාශ කළකම මම බොහොම දුර්වැරදි නාමයි කණේ කෙතර ආශ්‍රය කරගන්නේ කිසි කෙනෙක් නෑ ස්වාමීනි. මට බොහොම දුර්වලතාවක් තියෙන්නේ උපවාසයේ කියන්නේ දරු දෙන්නා මට දාස බාර දාන දෙන දෙයක්වා දරු දෙන්නා ලබා ගන්න මම තමිනියා කියලා ආයාචනා කළා. ගෝතතුන් වහන්සේ කමරතම අරතුලින් සන්තෝෂේලා ජීවනා රාපණ තුමනි මේ දරු දෙන්නා මම දන් දෙන්නා. මේ දරු දෙන්නා තම කුසගින්නේ දරු දෙන්නාට මෞතුමි ඇවිල්ලා කවර කෝල සතා කෝල අවතාරයන් පස්සේ ගෙනියන්න පුළුවනි වාර්ය නිතුවා. රාපණය කියවා දේවයන් වහන්සේ දෙනවා නම් ධර්මම දෙන්න. නැත්තම් මම යන්න. මම මෞතුමි ආවොත් මේ දරු දෙන්න ලැබෙන්නේ නැහැ. ඒකම මේ කතාව වැයින දරු දෙන්න දුවන්න පටන් ගත්තා. දැන් වල ගිල ඇඟිල්ල බලනවා. යමී කාරණිය තනත්තා ඉරියෙන් ගනී තේදවා. අන්තිමේ දෙන්න කටකා කරගත් අපි දෙන්නට දෙන්න නොකිය මොකද දුවලා දුව රැගෙන ඉන්න. හතරක් කොපුනේ කරවඩක් වතුනේ කරලා නෙළුම් කොළවලේ මුහුණ ඉතමාගෙන ඇඟිල ඉච්ච. මේ අතර බ්‍රාහ්මණයා කියයි නියා ස්වාමීන් උපවාසම කවදි තමක් නේද කියලා. දරුදෙන් හංගුවා නේද? ඔයයි. මේ ලෝ කරන්න ගත්තා. මා දේවතාවෝ සාදුකාර කුණා. මා ගය නැගුණා. මා පතේ කාමකට උනා. මේ වෙලාවේ ජීවිත පුරාපණයාට පුදුම ලාභය. මා බෝසතාණන් වහන්සේ අද දිනුණා. උනාගේ ගරුදින්න දුරදාන්ත වූ ජෝතක බ්‍රාහ්මණය ලොකු වැරදේ කල්පනාලා මේ දරදින්නගේ දැහැ දෙක දිලා දැන්දා. ඉපලා තරගෙන තරණින් ගෙලියට පටන් ගත්තා. අනේගේ දරදින්න කවදානම් ඒ දීපතාව දෙන්නලා නැත. ගාමියේ මේ දරදින්න යන වෙලාවේ එකාතකේ දැන් එකාතකේ ගැදින අනිත් අත දෙකලා ධානන්නේ කියලා ධානන් අමාත්‍යාගේ වැදමිනේලා අපි අම්මට කියන්නේ අපි යන්න කියලා. අනේ ධ්‍යානන්නා සයිමෙන් යමකට අපෝ දන් දුන්නේ අපේ දේර ගන්න අම්මා එන කල්පියේ ආයාචන අතලා බෝසතුන් වහන්සේ නොසලේ සම්පිලිමියක් පාගරණේ කියා ඒ අතරත මේ දෙන්න අල්ලගෙන යනකොට ගරකින් නිස්සලා යෝජක ප්‍රාප්තිය ලැබුණා මේ දෙන්න අත විවාහක නැහැල්ලා ධ්‍යානන් වහන්සේ දිරියේ ඥානේ කුමාරයාගේ අනේ ධ්‍යානන් වහන්සේ අපේ මෑන් යන්නේ කියන දක් දැන්න කියලා අපේ මෙලාවේ දුකට පස්වන බව කියන්නේ අනේ ඥානන් වහන්සේ මේ හැමදේම අපේ දේන ගන්නද ඔයාලගේ කොහොම දැනයක්වත් නැති කිව්වා බෝසතුන් වහන්සේ නැසලේ විතාගලීච්ච අයමත්තරෙන් අල්ලගෙන දහතරක් කරනවා ඒ වෙලාවේ නැත්ත තැවිල්ලා මේ ත්‍රිසලිනා කියන්නේ කියනවා අනේ ඥානන් වහන්සේ බලන්නේ මගේ යටේ මේ මරණයට බලන්නේ ඇයි මේ යමෙකුට දුන්නේ අනේ ඥානන් වහන්සේ අපි අම්මයි කියලා අපේ පෙර ගන්නවා කියන්නේ අපි අම්මා කියන්න අපි යන්න කියලා ඔය වාගේ කොහොම සංයාසක් වශයෙන් මේ දරුවා කියනකොට ධ්‍යානන් වහන්සේ කරා ගන්න බැරුණා ශෝකය. මුගේ ඇතුළේ ඇඳුණා. අද කල්පනා කළා ඉන්න සුදින්නක් තම දුන්නේ සාවුන් ධාමය. පාපලෝක කර්තාවන මගේ කුත්තාගේ නසුදුසු පාරමිතාවක් මම කිරුවා. එදා ජන්මේලාර මම අපි හිතේ දුරුවල කරගත්ත ඒකමගේ කුතුකාට දුරුවල වීම නිසා එලම දැනීතා ගැති කරගෙන මගේ හිත ඉසිතේ අකම්පිතව පවත්ව ගන්න ඕන කියලා ආයමත් ගාථාවනේට ලවාලි වුණා. දැන් මේ දරු දෙන්න දුන්න වෙලාවේ පටන් දේවතාවෝ දරු දෙන්න ආරක්ෂා සඳහා අසෘතිමාන වීචිය. සෑමෝ එනකොට මේ දරු දෙන්න ගහකුඩ ගැටලා බ්‍රාහ්මණයා ගහකුඩ දෙකෙන් ඇවිල්ලා ඉන්නවා. ආප්‍රිකාවේ දේවතා දෙවියන් මේ දර්ශන ලේන මෞඛ්‍යයෙන් මේකෙන් නාවල කවල පොල කතා පොල ආරම්භ කරන මේ පාන්දරේ කොට අයම දර්ශන කියලා කියන සලසන අනුදාන වෙනවා. එහෙමදෝ පාලා තමයි දීගු ප්‍රාණයක් ගත උනා. දීගු ප්‍රාණයක් ගත උනා මේ ගමනට වාසකේ පර්වතයේ බෑගෙනල ගමනේදී මේ දරුවන් දෙ කිසිත් බාධාවක් නැහැ දෙවි දේවතාවෝ ආරක්ෂා සමිඳන සැලසුවා. මාර්ගය පමණ ඔය කටි දෙක පමණ ගතුණා මේ ගමනට. මේ අතර ආරේතම දේවා විශ්වයෙන් මේ බ්‍රාහ්මණයා යමිතේ දුන්නේ ජයපුරා පුරේ දිශාවට. එදා සිටියේ සදමා රජුගේ අවියල්කාලේ දෙහි නැපෙනුන බ්‍රාහ්මණයෙ ජනුම් මාධ්‍යක කරගෙන එක රජු වන්න පිළිගන්නව බව. උදැසන උසස් පණ්ඩිත බ්‍රාහ්මණයා ගැටලා මේ සීල විචාරණින් ඉන්නකොට එන්න චෝදක බ්‍රාහ්මණයා දරු දෙන්න දෙක රජවාස සමීපේ කෙරෙන රාජ්‍යවල ජනීමක් කළා. එළාවේ මේ දරු දෙන්න ඈත කියලා දැක්ක මුත්තන් වහන්සේ මුත්තන් වහන්සේ කිව්වා ධර්මයෙන් එන්න මම ළඟට එන්න. ඒ ගාජේ කුමාරයන් වහන්සේ කිව්වා මුත්තන් වහන්සේ අපේ පියාණන් වහන්සේ ඉතින් සාපන තුමාට අපෝ දාත බාල දරුදීලා කියන්නේ අපර සමීපේට කැප නැතිව. එලාවේ සතමහාරතිවරණ කඳුළු ලැබුණා. එමින් ආස සමුල් ලැබුණා. සමීපයෙන් ගියම දරු වෙන්නේ ඔබේ පියාණන් ආස දාතන කොට පිළිමියම කළාද? එසේ මුත්තනුවන් වහන්සේ මරණ අවතාරම දසදාහක නිදාසෙන්න පුළුවන්. නම්ගත නිවේදයේ සම්පවණ සියක් නිශ්චය, නික්ෂයක් නික්ෂතීය. එවගේමනේ සියලු වස්තුන් සියෙන් බැගින් කියලා හිතා සිට පුළුවන්. ආම සදම ආරච්චුවේ සියලු වස්තු සම්බාර කරනා බ්‍රාහ්මණයට මාළිකාව මුත්තේක පවන දීලා මේ දෙන විලා කරගත්තා. මේ දෙන්න හොඳ තනින් නාවල අන්තර කවල පොල සියලු විස්තර කරන ඇතුවා. මේ දෙන්න දෙපැත්තින් වඩාගෙන හිටවුවා. ක්‍රේණාගේ ජානේ කුමාරයා කිව මුත්තනවත වහන්සේ මේ ලෝකයේ දෙමෝපියන්ද දරුවන්ගෙන දුක් සෝම සෝමන කනගාටුවක් වෙනවා කියලා ආදරයක් කියලා කියලා මම අහලා දෙනානේ. නමුත් ඔබ වහන්සේ තාපේ පියාණන් වහන්සේ කර කිසිම දැකීමක් නැහැනේ. අපි මෙලාගේ අනුවාද කර කිසිම ඇසීමක් නැහැනේ. අප පියාණන් වහන්සේ අත්මාපියක් කිව්සේ ඕම දුකනේ තවසක් පුරනවා. කමයන් වාස උපස්ථාන කරමින් මලාරික මල් වඩමක් වාගේ වේදේලා ඉන්නවා. වාස දුක්ක් නැතේ මුත්තන වාස. අනේ දනාතක කතුන් රැඳුණා. ජීවයෙන්ද ධර්ම සමාවෙන්ද අපි හත්තාවකින් යමු. මේ අපගේ ධර්ම දෙන්නම එක් කරගෙන යන අපි යනවා. එනදා සමාවෙන්න කිව්වෝ. එනදා මේ ධර්ම දෙන්න දැනුණා අර යෝජක ප්‍රාප්තණයට රාජභෝජන අනුභව කරන එදාම මේ පරිලෝයල සිද්ධ වුණා. කිසිම කෙනෙක් ඒවා උරුමකාරයෙක් නැති නිසා සියල්ල නැවත රාජසත්ත්ව ගුණ අවස්තුව. මේ අතර අදාළ ඇතුළත අර අමාත්‍යවරු 60,000 ක සාකච්ඡා කරලා ගමන සංවිධානය වුණා. මේ මෞර්ය දෙතල අනික ජනති මනෝල විශාල ක්‍රීඩා දෙක්තා වේලා මා සිංහමෙන්දක ගිරවරාගෙන වම්දිනිය බලා පිටත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ මට ඇහුණා මං හිතුවා මේක දෙයක් වෙන්න ඇති කියලා. අනේ ස්වාමීනි මේ ලෝකේ මිනිස්යන්ද උලක් නැත්තම් මෙලතරම්වත් යාම ගුණයක් නැති මතුරු මලෙන් ගැලසේ ගත මේ ජනතාව අතරද මේ තරම් ප්‍රේමනාපෝ නිද්දකලනි ප්‍රේමනාපෝ සිකුමාරවෝ මේ දරු දෙන්නා ධර්මයෙන් ධර්මතෝපාසයේ පරිත්‍යාග ගුණයේ මුලතරම් ගාමිණීද ස්වාමීනි මේ පරිත්‍යාග කුසල බලයෙන් උපවාසයේ ලෝතුරා බුදු වේවා. ස්වාමීනි උපවාසයේ සාධනේ මනස් නිවන් සුව ලැබේවා කියලා කාරුකාර විදී පින් අනුමෝදන් වුණා. මේ බුදුම ආචාර්ය චිත්තිය මේ වෙලාවේදී ආවා තව ප්‍රාර්ථනේ. මේ ආවේ මිස්වේ සීම් ප්‍රාර්ථන වේදී සද්දෝ රජතුමා. එහේ ළඩවාගේ ජන ഘോഷා කරලා කිව්වා දෙවියන් වහන්සේ මත බුදුමන සේක්වා මම කිතර ආවදේව කරගන්න කවරොත් නැහැ ස්වාමීනි. මේ මාත්‍රේ දෙවියන් මට ධම් දෙල සේක්වා කිව්වා. කොතනද වාසේ මාත්‍රේ දෙවියන්ගේ මූණ දැලුවා. දෙවියන් වහන්සේ කිව්වා ස්වාමීනි මගේ දෙමව්පියන් ඉතින් ඔබ වහන්සේ යන්දාතකමා පවරාදෙනු ලබවන්න ඔබ වහන්සේ සතු වස්වන්නේ ඔබ වහන්සේ සතුගේ කනත්තා වේවා. එළාමේදී දෙවියන් වහන්සේගේ අත අරගෙන මේ සතර ධාපනයාගේ අතේ තියලා කැල්කේ අරගෙන ආවර්ජන කළා. මගේ හදවතේ ප්‍රියමනාපෝ සමාන දාසති සමාන සත්‍යදති සමාන මොනේති මේතරම් ඉතයි දේවෝ මේතරම් ගුණවන්ත වූ මේතරම් සීලවන්ත වූ මේ කර්මයේ දේහේ නාස්ති අද මම ලෝකා බුදුබවට දන් දෙනවා. මේ දේහේ නාස්තිය දන් දීමේ කුසල බලය තුන් ලෝක ධාතුවට අමාමහා නිවන් සුවබෝධ කරවා දෙන පිණිස සර්වපතාචාර ප්‍රතිලාභයෙන් ලෝකා බුදුබවම ලැබේවා කියලා අදිස්ථානින් දන් දුන්නා පෙන් වැඩලා. මහා පොළොව කම්පා වුණා අර වගේම යරු මන්දිරාවේ පර්වත නෙවුල්වා ජය දේවතාව සාදුකාර දුන්න මරණය නැස්තා. සාසනලාවතින් මේ බ්‍රාහ්මණ හේතියෙන් සිටිය සම්දේව රජාදල පැනනංග එයා ඉන්දියා දේවයන් මාස මම දෙදෙවලුව කාරිපති සම්දේව රජ තමන්හාසේගේ දාන පාරමිතා සම්පූර්ණ වනු දකින්නයි මා කැමිනි. යන්නේ දේවයන් වහන්සේ මා සතුයි. දේවයන් වහන්සේ මේ දේවයන් වහන්සේ කිලි කිසි කෙනෙකුට සුදුසු දෙන්නේ තමන්හාසේ සුදුසු මම තමන්හාසේ තාපසු බාර දෙනවා. තමන්හාසේ දිවිහිමිය මේ දේවයන් වහන්සේගේ සායෙන් තවතවත් මාර්ගයේ කුණ සේක්වා තමන්හාසේ කැමති වරමක් ඉල්ලන සේක්වා කියලා ආරාධනා කළා. බෝසතුන් වහන්සේ වරම් මතක් ඉල්ලුවා. මට මගේ පියාසතු රාජ්‍ය දෙවිල වේවා. මට පණ්ඩනගත සත්‍යංගවත් ගඳුල් කියලා විදහස් කරන්න මිල ලැබේවා. මට දීර්ඝාස පුතුනුර උත්තරඥයක් ලැබේවා. මට පාපීත්‍රයන්ගේ වසඟයකට යාමක් නොවේවා. මට සෑම උදාසනක සිල්ලුතුන් දකින්න ලැබේවා. මට සිල්ලුතුන්ට දන් දෙන්න දිවියමේ ආහාර පාර ලැබේවා. දන් දීමෙන් වස්තු අවසන් නොවේවා. දන් දීමෙන් සිතේ ප්‍රසන්න ලස් වේවා. දන් දීමෙන් වඩවඩා මාගේ සිත පහදීවා. සතුවනාගතේ මට සුගති ලෝකෝත්තරී ලැබේවා. සතුවනාගතේ ලෝකුණා බුදුපා ලැබේවා කට ප්‍රාර්ථනා කියයිතිය. සත්‍ය උරලිතුමා කියාදී දේවයන් වහන්සේ ඒ සියල්ල මේක ඉෂ්ට සිද්ධ වෙනවා. තමන්නාස්සේ ඒ විදිහට බෝධි සම්බාර පුරා මතු ලෝකුණා බුදු වෙස්වා කියලා සෙන්සල කොට අතුරුදානුනා. දැන් මේ සිද්ධිය දරු දෙන්නා දන් දුන්නාට පවදා උදේ පාන්දර සිද්ධ වුනේ. මේ අතරේ මාස කුත් දවස් හතකින් පස්සේ ඒ කියන්නේ දරු දෙන්නා ගෙනියන්න දවස් 15යි අර මෞතියන් අතර පිළිදෙන්නේ දවස් 15යි මාසයයි ඊළඟ සූදානම් වෙන්නේ සත්‍යාගත වුණා. මාසේ කුත් දවස් අතපමණ කාලයක් තුළ ඇතුළතේ මේ දෙන්නා සෞඛ්‍යම් කරන අතරතේ මේ මාරජ්‍යයන් අතර පිළිසේ අර මාසෙලගේ එක වර්ෂකිරීට පැමිණියා. එගෙනකොට දුන්නේ අර තලිමු රජයේ වාර්තාපණය ලැබී සුමිස්ස බාට පත්ලා ඒ ඇත අපසු භාවදී රැතිබුණා. සදමාරජ්‍යයන්ගේ ඒ ඇත සමග තමයි මේ වනාන්තරයේ ආවේ. බෝධතුන් වහන්සේ කල්පනා කළේ අහිමි අත ආපහු ඉල්ලගත්තද කියලා. ඒ රාජිනෝකුව නැත පුතුණෙනි ඒ බ්‍රාහ්මණයෝම නැවත ගෙනල්ලා බාර දුන්නා. එලාවේදී පළමුවෙන් මාත්‍රියේ දේවීන් වහන්සේ වෙත මුසතිය දේවීන් වහන්සේ මේ දරු දෙන්නත් දෙක් ඉදිරියේ ගියා. අනේ ඉතිරි ධ්‍යාන දෙතර මුසතිය දේවීන් වහන්සේ මෞර්තිය තමයි ඉදිරියේ ගියේ දරු දෙන්නත් දෙක්. යනකොට මාත්‍රියේ දේවීන් දරාගන්න බැරි වුණා. ඉතින් දැන් දරු දෙන්නාත් එක්ක සමනලා ගන්නකොට දරු දෙන්නාත් එක්කම සීතන් නැතිල වැටෙනසෝ කියනවා. දරු දෙන්නාගේ කටට කිරිවිකින් මේ ඉගෙනෙන්න පටන් ගත්තා මාතුමියගේ. දරු සිනහස වැඩි කම නිසා ඒ ස්වාමීලාවක් බලන් ඉන්නකොට දෙමෝපියන්ට ඇදලාසා කමතියන්න කොහොටම සම්පිතභාවයක් ලැබිලා සීතන් නැතුව වැටුණා. බෝසතුන් වහන්සේ පමණයි ජීයෙන් ඉදී. එනා බෝසතාණන් වහන්සේ සත්‍ය ක්‍රියාවක් කළා. මානේ අත්මාත්‍යක් මුනුන්නේ නිර්වාණෝ මේ තවස්දාන් කිරීමේ ජම්බඳු ප්‍රතිපාති කුසලයක් අත්පත් කර ගන්නා ලදන මේ වින දිවි රාජ මණ්ඩලයේ අනුමෝදන් කළා. මගේ මෞකේ දෙබලයන් දාර්ශනික දේවිය ඇතුළු මේ සෑම දෙනා සීතල් ලැබෙන්නේ වර්තාපතනයක් හේවා සියල්ලෝ සීතල් ලබත්වා කියලා සත්‍ය ක්‍රියා කළා. ඒ මොහොතේම දිවිමේ වර්තාවක් ඥාන හැම දිනම ඒකන් ඉස්සවාගේ සුපර්ති නැගිට්ටා. ඒක තමයි බෝසතාණන් වහන්සේ කළ සාමග්‍රී ධාරයේ ශ්‍රීලාවේදී මහා පෘථිවියද කම්පිත වුණා. ඉතින් මේ විදිහට මහා පෘථිවිය හත්වාරයක් කම්පිත වුණා අන්තිම වරට මේ වාක්‍රියේදී. ඉතින් මේ වෙලාවේදී මේ මහරජුගේ සරත්‍යන්න කිව්වා තමන් වහන්සේලා ගිහිල්ලා ආරාධනා කරන්න මගේ පුත්‍රන් වහන්සේට ආපසු වරුලෙද. නගරවැසියන් ගිහිල්ලා ආරාධනා කළා බාරගත්තේ නැහැ. එලාවේ මේ මාතෘකාවේ ආරාධනා කර දරුවම දැන් වයෝවෘද්ධයි ඔබ තම රාජ්‍යයේ අපි සමග වැඩින සෝදානම් වෙන්නේ. ඒ රාජ්‍යයන් රටේට ගෞරව කරලා යමි දුන්නා. එලාවේ බෝසතුන් වහන්සේ ගිය ජීතල කරුණ සලකන උත්සමයේ කරි අර අඳුන් මාරු කරන ඉස්සර වෙනාම තමන් වහන්සේ වැඩිහිටියේ කුටි වාදයේ තුන් වාරයක් ප්‍රදර්ශනා කළා චෛත්‍ය ප්‍රදර්ශනා කරන්න වාගේ. මට ආත්මාවියක් තවස්සන් කරන්න ජීවිත භූමියේ ආත්මපදයට මගේ ගෞරව ආචාර්ය වේවා. තා බොහෝ දෙනෙක් මේ ආත්මපදයේ ප්‍රතිඵල ලබස්වා කියන ආචාර්ය සල තමයි. අර ඉස්ලාමයේ කොට රාජකීය අඳුන් පළඳුන් දරාගෙන හිතත් එන සූදානම් වුණේ. මස්සී දේවිල් වහන්සේ දර දෙන්න දෙකේ ස්නානය කරවා රාජකීය අඳුන් අන්ද රක්න පළඳවල අතාවක නම් වෙලා පිටත් වුණා. වන දේවතාවට පින් දෙවි බෝසතුන් වහන්සේ පිටත් දී ආවා. ඒ අතරතදී මාත්‍යා ගතෝ නම් එනේ පිළිතේ ගෙනි තෙල්නම් ගාමියෙන් වරුතේ නරමමින් ආපු ගමන නිසා මාත්‍යා ගතෝ නම් නගරයට පැමිණෙන්නේ. ඒ මාතේ ගත එලා නගරයට පැමිණ අවස්ථාවේදී බෝසතුන් වහන්සේ මාර්ගාවට ඒ කල්පනා කළා. මම දැන් පැමිණි බව ආරංචියේ මින් යටියන් වෙනවා ධම්මින් ළඟන මොනවාද මම ධම් දෙන්නේ මට ධම් දෙන්න යමක් තියෙන්න ඕන නේද? එලාවේ ආද පුරා විශාල රංගුවක් ගෙයෙත් වයින් පටන් ගත්තා. තරක් පමණ කණියක් පමණ කරවටක් තරම් රංගුවක් කොට ගෙවුණා. රජවාසලක රාජ රංගනයේට එකතු වුණා වූ ධනේ රජවාසලට අනේත් මිනිස්යාගේ ඉඩම් කඩම් වලට ලැබු ධනේ ඒ අත්තන්නත් ගන්න සැලැස්සුවා. එදා පටන් බෝසතාණන් වහන්සේ දිවියේ මෞඛ්‍යන් උපස්ථාන කළා. එවැගේම තමන්ගේ ඥාතීන් දෙසේ උපස්ථාන කළා. සාරශීල නෛත්‍රාම්‍යාදී දසපාරමීම මේ ආස්වාමයේ සම්පූර්ණ වුණා. ආයු කෙලවර සපරිවරයෙන් සුසිත දිවි ලෝකයේ උත්පත්ති ලැබුවා. ඒක සියලු නමින් දෙව රජ කෙනෙක් වෙලා මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 57 කෝටි අලක්ෂ්‍යා බව ස්වයං වාදන අතරට දසදාසක් ලෝක ධාතු ආදී දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආරාධනියකට සවන් දෙන්න සිද්ධ වුණා. පාරෝ යන්තේ මහරජේ මාරිකාලෝයන්ති මහාවීර උපඤ්ඤමාක පුජ්ජය තමේකං කාර්යයන්තෝ පුජ්ජං සමතං පදං කියලා දෙවියන්ගේ ආරාධනයක් ලැබුණා. මාරියන් වහන්සේ තමුන්නාසේ ලෝකරා බුදු වෙන කාලේ තමන තියෙනවා. දෙවියන් සෑත ලෝකයා සතර කතරෙන් එතර කරුණ බින්ද ලෝකරා බුදු වෙන තේක්වා මවත බින්ද ගන්න තේක්වා කියලා ආරාධනා කළා. එදා බෝසතාණන් වහන්සේ පත්මා බැලම් බැලම අර සියක කාර්යයක් වෙනව පාරමී යටි මෞඛ්‍යන් දෙපළගේ දරුව කුවතින් අතලපුන් පතනස්වා කොහොදාස කවියන් කාලේ උතුරුතර නැගමේ මෞත පරිසර නිගත්තා දසදහස ලෝක ධාතුවල කාර්යයන් ඉතිහාසයන් සිද්ධ වුණා. දසමස්තයමේ ලුම්බිනි සාගරවන ඕජ්ජාගේ උත්පත්ති මංගලයෙන් සිද්ධ වුණා. එදා දසදහස ලෝක ධාතුවල කාර්යයන් ඉතිහාසයන් සිද්ධ වුණා. එතවත්ම තේමාරාජින වහන්සේ වැඳුම් ලැබුවා. අචත කාලයේ තාපසයන් වහන්සේ වැඳුම් ලැබුණා. පස්වෙනි දවසේ නන්දබල උත්සවයේදී සිද්ධාර්ථ නම ලැබුණා. ස්වාමීන් තමන් වහන්සේ උපදින සුභ මොහොතේදී චතරමා නිධානයේදී පහළ වුණා. බෝධිවෘක්ෂයේදී පහළ වුණා. කාන්ත කාශ්‍යප උපන්නා. ධර්මගතිය උපන්නා. ස්වාමීන් නන්ද ස්වාමීන් ආනන්ද ස්වාමීන් වහන්සේ උපන්න කාල්කායනන්දේ උපන්න දසෝදරයන්ගේ විශ්වාස උපන්න මේ සාජාතවත් වාසික දාසේ පහළ වුණා වාස දාසයේදී ඥාති යුගයේ ජීවිත දාපලා කියන විශ්මයට පත්වලා රාජ්‍යයේ පත් වුණා මාසේ වාගෙන අසෝදරයන්ගේ විශ්වාස චක්‍ර මහේශිකා වුණා තුන් යුගවල තුමා ප්‍රාතාදී තුන මා සම්පත්තිය අවුරුදු 13ක් ජීවිතයේ ගත කළ මහපත්ති මේ දවසේදීත් සෞඛ්‍ය විෂයාමයේ කෙරෙන ඉස්තරේ නාවිද්‍යාවේ වාසියේදී සතර පරිදි දැකීම ආරම්භ වුණා. අවස්ථා හතරකදී සතර ප්‍රමිති දැකීම අරියෙන් විතරම වාසියේ පිළිල හතර පොල් දාසේදී ශ්‍රමණ රූපිය දැකීම සැපීම අපේක්ෂාවෙන් එතරම් ගැටියම් කාලයේදී සතරයි ස්වාමී සම්ප්‍රාප්තියල් අතර ධමල අභිනිෂ්ක්‍රමණය කොට අනුමාන අධීක්ෂණයේදී මේ සත්‍ය දෙක කොට කරිනුනා. ගැටේ කාරණ මාර්ගාන්ත ප්‍රාප්තවරණ ආත්මික කර පිළිගන්නවා. අත්තාතා කිත්තේ ඉරේක සෝයේ නිරාමිත පීචින් අනුපි අමාරයෙන් ගත කරලා අපේ ශාසය ක්‍රීතුදා රැදිලා. එදවාසිනේ තමයි සිංසාර මහරජිනා ආරාධනය ගැමුණේ. ආනාර තානාම තාවදතුමාරදී සාකච්ඡා කළ පමණින් සමාපත්ති හතක් ඉපදෙව්වා. ඉනාට බුද්ධකරා පුත්‍රයන්ට ගැනම කළ සාකච්ඡා කළ පමණින් අත් සමාපත්ති ඉපදෙව්වා. මේ දෙන්නගේම ආරාධනයේ ප්‍රතිත්‍යය කොට උරුම දනවස ධර්ම කරණ අදුෂ්කර අපියවත් කෙරුවා. අවසාය දුෂ්කර අපියවත් පුරණ අතර මැදුම් පිළිවෙල සලා ගත්තා. තමන්වත් ඉපදී පස්වෙනි මාසයේ දමගස්වැලි වස්තම ලොල්ලේදී ආනාපානසතිය ගැළුවා මේ කරන මැදුම් පිළිවෙත අනුගමනය කරන කාලේ ආනාපාන ධ්‍යානයට උපදවා ගත්තා. එතරම්ම අත් සමාපත්තියම ලැබුවා. එවැගේම අරියක ලෙසක් පොයේ පෙරදාසේ පස්තම වස්මා සුභිනියක් දැක්කා. තමන්වත් මේ පසුදා ගෝකුරා බුදු වෙන බව තීරණය කරගත්තා. පසු දින තුජාතාසෘතිය මේ පිළිගැන්වෝ කෙලිපිලි පිළිගැන වරදන එතවත් සංඛ්‍යාව ලැබුණු රුක්ෂයන් වල සමාසුයෙන් ඇදෙන්න නරියේ කිනේගේ මාර්ගයෝත්තේ තමන් උපන්න දාසේ පහළව සුද්ධ වස්තුවාකර විජයසේ බෝධි රාජාන් වහන්සේද පැමිණියා. මේ නතර බඟ සොත්තියෙන් නම් බ්‍රාහ්මණ කෙනෙක් කුසක නිමිත්තක් පිළිගැන්නා. ඒවා වජ්‍රාසනය පාරගෙන නැගෙන බලා ඉලාප තැනදී වජ්‍රාසනයේ පැනනගී චතුරංග සමන්වාවත හේජි අධිෂ්ඨානයේ යෙදී එලා ආනාපාන ධ්‍යාන ආරම්භ කළා. මාර්ගයේ පුත්‍රය අතුළු මාර්ගයේ නාම ඉරබැතියන් ඉස්සෙල්ලාව පාරමී සම්මාත්‍රයෙන් පරණය අරිය. ප්‍රථම යාමයේදී අත සමාපත්ති ලාභීව ඌර්මේ නිවාස ඥානී අපේතස්ත ආභවානන්ත පරිමාණ කාලයක් බැලුවා. ඊළඟ මධ්‍යම යාමයේදී චතුපාද ඥානී මරණ උපදින සත්‍ය සුගති දුගති යන සත්‍ය කුසල අකුසල කරන සත්‍ය මොක්කම දැකලා දාන එකපාර පරම්පරාවෙන් ආපා පරම්පරාවෙන් තවදර ගැනේ අරියම් කාර්යයේ කටිසවපාදීයන විපස්සනාට යනවා. දසදාසක් ලෝක ධාතු කෙරලාක්ෂය සක්වල අනන්ත සක්වලගේ සෑම සංස්කාරධර්මයක් කිසිම නැතුව සියලු විපස්සනා ඥානයේ දැකීම තමන් වාර්ගයේ අරියම් කාර්යයේ ධර්ම මොහොතේ උදාවන සුභ මොහොතේදී දසදාසක් ලෝක ධාතු ඒකාලෝකෝ කම්පිතයේදී අනේක ප්‍රාතිසහස්රයන් නිත්‍යදේදී සපරිවාර මාන පරාජය කොට දසබල ඥාන චතුර් වයසාරඥානාදී අනන්ත ඥාන දාස පරිවාර කොට ඇති සර්වක ඥාන ප්‍රතිලාභේ ලෝකුරා සම්බුද්ධ රාජ්‍යයට තමින වදාලා මාපලෝද සම්පාවන මේ මොහොති අනේක ජාති සංසාරං ගාථා වාවාදීන අතරන තමන් වාසයේ ක්‍රීති වාක්‍ය මනෝමය වශයෙන් දේශනා කළා. අවදාතා ප්‍රබෝධි පරිහරණයේ සමවස්ව වින්දා දෙවෙනිතාදීදී බෝධිසත්වයන්ට අනිත්‍ය ලෝකන පූජා කරද්දී තුන්වෙනිතාදීදී රුවන් කල්පණයේ සමවාසුවෙන්ද හතරවෙනිතාදීදී රාජා රාජා සතනාගරයේ ධර්ම සම්මන්ත්‍රණය කරන අන්තිම දවසේදී ශ්‍රී දිනයේ කුදුරක් නියඳුනා. රාජයන පස්වෙනිතාදී අජපා නුකරුක් මොලේ සමවාසුවෙන් ගණේ කියා මාර්ගීත්‍රෝ පළවන අයියා. අයමිතාදී මුචලින්ද නාගභවනයේ සද්දාස සමාපත්තියෙන් ගැලී ගියා. මුචලින්ද නාගරාජයාට ගාථා දෙකකින් දේශනාවක් පැවැත්වුවා. අත්මිතාදීදී සාජාතර මොණියේ සමවත්වයෙන් ගැලී ගියා. අවසාන දවසේ තපස් බලුක දෙන්නගේ කෙරෙපිට මේ දීපිට අසුන පිළිගත්තා. එදෙන්නට ජීව හේතදාසි පිටස්ස දුන්නා. අත්මිතාදීදී ධර්ම ගාමී රත්නේ සම්මර්ථනය කළා. සාම්පති බ්‍රහ්ම රාජයාගෙන් අපල ආරාධනය තුන් ලෝකයේ මුද්‍රයෙන් ගැලුවා. ධර්ම දේශනේ කරන බාර ප්‍රතිඥා දුන්නා. එවාගේම ඇතල පොඩාසේ ඉසිපතනාරාම එකදාන වැඩම කරවලා එන අතර මගදී සුපකාජයේගෙන මුතුමයි මේ දෙන්නලා ඉසිපතනාරාමේ ගතකල පංචවර්ගයේ ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛව ධනසාතා ලෝකධාතු දැසනේදී ධම්මචත්තා පවත්වන සෝත්‍රාන්ත දේශනේ පෙරැස්තුවා. සාරකෝණ්‍ය බ්‍රහ්මයා රාතුන අතංකේය ක්ලේශ සෝවාන්ුන අඤ්ඤා පොඥාන මහ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පංචවර්ගීය ස්වාමීන් වහන්සේ මේ කිසුභාවයෙන් පරිදුණා. එදයින් පසුව මාස 10ක් ගතනත කිසිදාකට මහා රහතන් වහන්සේලා පහළ වුණා. එවැගේම ඒ තනතුරු තමයි බුදු වීමෙන් අවෝක්කත් වෙන වෙසක් පොහොය දවසේදී මේ මහා රජුගේ නසා ඥාති නමතා සංඝා නුරේ වැඩම කරවා වදාළේ. ඒ දවසේදී මේ උතුම් උත්තරීතර දේශයේ පැවැත්ුණා ගමකපණිය වංතක් මඬා පවා යමා මහ බලාරපාරි මහ බලෝ කම්පිත වුණා. මල්ගයි වැස්සා සියලු දෙනා පෙරවන් සරණීය කෝටි රාජ්‍ය ජනතාව රහතුණා අසංකේය පිළිස සෝවාන් ආදී අට මාර්ග පරිණිවන් ලැබුවා. මේ දියත අවසු 45ක ලෝක රැතල දුවේ සාන්ති නායක මහත්මයේගේ එදා බෝධිසත්ව චරිතයේ සම්බන්ධ වූ ධර්මයෙන් අතර ජානේ කුමාරයා මේ ජීවිතයේ රාමල ගාතර කුමාරයා පුත්‍ර රාජ්‍යයේ බාඩපත් සිද්ධාකාමෙන් දෙමන එදා කෙනි අට උපරවන්න රහත්මේ නිම්හාසේ බාඩපත් කිරිදිමන්දිනේගෙන් අගතන් පත් රහතුණා. එදා මෞඛ්‍ය දෙමන මේ දවසේදී සුද්ධෝදන මහාමායා මෞඛ්‍යන් දෙදෙනා බාඩපත් වුණා. එදා මාත්‍රී දේවීන් වහන්සේගෙන් යටෝත්තරා දේවීන්ව සිටේ පසු කාලයක පැරණි දසදහසක් දෙනා සමග පැරණි ආරණ්‍යයේ පත් වුණා. එදා ජෝතික බ්‍රාහ්මණයා මෙන් දේවදත් දරුම් වුණා. එදා අතුමාණිය රාමණී තුමියගෙන් අමිත තාපනා මෙන් කිංජි මාලිකා බාට පත් වුණා. එදා මහා බෝසතුන් වහන්සේකට සහයෝගයෙන් කටයුතු කළ හැමති මනුල අටදහසක් දෙනා සහ සමන් වහන්සේගේ පරිවාර බාර පත් වූ සියල්ලෝම කියමාන කාලයක බුදු පිළිස බාඩපත් නිවන් දැක්කා. එදා මේ තාත්වාරයක් මහා ප්‍රතිය කම්පා කරමින් බෝධි සම්බාර පුරා මේ ජීවිත ලෝකදා බුදුනේ සමන් ආර්ථයේ බව ඒ පූර්ව අපර සම්දි ගල්පමය එම දේශනී මහාවදාන ඒ අවස්ථාවේ තමයි මහා පොළොට කම්පා වුනේ. දැන් මෙතකින් අවල පැහැදිලි වන මහා බෝසතාණන් වහන්සේ යම් කලපිරිතාවෙන් මහතෝලී දීනෝ දවසේ පාට මේතා කියග පාලයා කතරක් නෑර සන්ද චිත්ත ගිරිය ගීමන්තාවය ඉරිදි පාගාතර පදනම් කර ගෙන බෝධි සංකාර පුරාගෙන ආග මොනමාතාවය කදන්නේ බෝධි චිත්තයේ ආපතන කියන්න ඒතා සමන්වාසේ විෂයාතන්තය කල්පලක්ෂය තරන් දීර්ග පාලය තුළ බෝධි සංකාර පුරාග නැවිල්ල අනිත් ගංගානාමක මාතාවරිනිත ගලාගෙන ආවේ ඒ කාර්යයේ සම්බා දැවිල්ලා ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබා දුන්න. සමන් වහන්සේ බුදු බාලපත් වෙන 45 අවුරුද්දක් නොවන වැඩතලසුවා ඒ මාන කාලයේදීම මහා සමාගම් සිට අතරකදී සූවිච අතන් කියියත් විරත්න අවස්ථාවේ නව කෝටි අක්ෂරියක් වෙනාද අමා මහ රහතන් පමුණවා වදාගා අනාගතයේ බලා මානිල් මල් කුමද හේතන දීමක පාත්මයේ ගාමියන සුදු බුදුරයන් කියන දනදායක පාසයෙන් අත්තංග සමන්වාගත බ්‍රහ්මත්වයෙන් ස්වාදෝදාත ධර්මස්කන්ධේ දේශනා කොට වදාරණ සමන්වාහනේ අවුරුදු 45 පරිවාසෝ වලදමින් ඇන දෙත ජනදාතක් ලෝකදා මේ කාලෝක කළ මිනිපානක් දිවෙන්නාසේ අනුපාවිතයට පරිනිර්වාණය නිවන් පොර ගතියක් සාතන් වහන්සේලා පිරිණි වුණා ආර්යන් වහන්සේලා සුපතිකාමිය වුණා. තමන් වහන්සේ ජීවමාන කාලයේ කේමා රජුගේ රහත් ඵලයෙන් තැවිලිවා මෑණියන් වහන්සේ ධර්ම සංග්‍රහ කරන මේ ශාස්ත්‍රීය වසරේදී කෞස්තාට වැඩම කරවන අභිධර්ම දේශනා පවත්වලා මෑණියන් වහන්සේ ප්‍රමුඛ 80 කෝටියක් ජනතාව අමාම අයුරට පැමිණිවා මෙවාගේ ඥාති සංග්‍රහයේ සහිත සීල සංග්‍රහය නිමවාගේ සාන්තිනායකයන් වහන්සේ කිරිමා පාවදාලා එවැනිම එකල සැවතුනාව පුනර්පා ජනපදද සාහිදාන උයන්පකුල මාර්ගාවේ සියල විචාරස්ථාන කාර්යාගය වෙනින් නැස්තාව චේතුන මෙසේ නිදාන තාරකා මහා ප්‍රතිමාය ලුපරුත මහා තාවකන විචාර වස්තු ඉවල් දෙනවා විද කඩා යාන වහන නුතරතු මිලන් දන්නා මේ පාරිභෝගික වස්තු කැමෙන් දීමින් ඇතුමින් පෙරදමින් ප්‍රසෙල් මුලෙන් දේශෙන් හේතෙල් පරිහරණය කරන ආස්තාව කියන්නේ සහස්ථා ධර්ම ඇතුව නැතුව යන දැනින් අනිත්‍යයි ඇතිනියෙන් නැතිනියෙන් දෙකෙන් නිරතුර පෙනෙන දැනින් දුකයි යමිතේ ලෝකවත්නා දැනින් අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණීය සත්‍යයේ සහස්ථා ධර්ම සීලන සංකත සංතාප චිත්‍රනාම ස්වභාවයෙන් යුක්ත දැනින් දුක්ඛායි කර්තියයි ඒ දුක නැත නැත කෙරෙතේ තෘෂ්ණාව ආයෝක නිදාන සංයෝග පරිපෝදාශේ යුක්ත දෙවින් දුක් සමුදයාවේ සත්‍යයයි ඒ දෙකම නැති සාර්ථ නිර්වාණ ධාතුව නිස්කර්ම හිමේ කාතංක සමතාශේ යුක්ත දෙවින් දුක් නිරෝධ සත්‍යයයි නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට භවනා වශයෙන් යෙදිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිඥාන හේතු දර්ශනාධිපති ආශේ යුක්ත දෙවින් දුක් නිරෝධ සාමයේ ප්‍රතිපදායි සම්මිනා වෙනවා අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධී දාන ආදී දස පාරමිතානුභාව බලය සමන් වහන්සේලා පැතුම් භෝධියකින් අජරාමරතා සාමාමානුලස පස්තුනේ චතුරාර්ය සත්‍ය භෝධියෙමයි එතේ සත ධර්මයේ කළාවෝ කෙලෙස් කිනිමල නිවාසාන්ත නිමනි ජනතේ හදානාවෝ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා ලෙසින් කයෙන් වචනේ සමතලයේ අපේ ගෞරව ආචාරොත්තමාග නමස්කාරේ වේවා අපට නිවන් දස්නා ජාත්‍යක්වා වෙතතුරු මහා රජුගේ අංගනි ශ්‍රේෂ්ඨ වූ කල්යාණ මිත්‍රවත්තයන් ගැනම ආන්න ලැබේවා දසින් ලැබේවා ආශ්‍රය කරන ලැබේවා අනුගමනය කරන ලැබේවා අපට කේවාගේ දාන ආදී දස පාරමී ගුණමින් සාකෝදී පසේ ගෝදී අමිතං ගෝදී දක්වාම නිවන් මාර්ගය ගන්නට වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරත මේ ජීවිතේ පුරා කලිතයන් කුසලයක් පාරමී පාඩපත් අපට බැතෝ ගෝදීකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා අද මෙතකින් රස්පත් කර ගන්නා ලද්දා ඕද හිත දරන්නේ මහා සංගත දක්ෂිනා පිළිදැවීමෙන් ලැබෙනා වූද අතීත කුසල ස්කන්ධය මාතෘකන වැඩ පෙර අභාව ප්‍රාප්ත වූ එක් පූජ්‍ය දරණාගම පුත්‍රදාන ස්වාමීන් වහන්සේගේ සහායම සහෝදර සහෝදරී මිනිසගේ ධනාවර පියාණන් වහන්සේට වන මුලතේන කුමාර දෙවි මැතිතුමාණන් මේ පොඩි ලාභයක් වේවා එතුමාණන්ගේ පුනර්භවයේ සුගතියක්ම වේවා භවයක් පාසා වෙතතුරු මහ රජුවන් මාගේ කල්යාණ මිත්‍රයන් ලැබේවා භවයක් පාසා ප්‍රත්‍යාගින සුත ඥාන ඥාන ගුණ ලැබමින් දාන ආදී දස පාරමී ගුණ මුදුන්පත් කර ගනිවා සතර වදනාතුරුත්ව මේ පාරමී සපුරා සමන් සතු උතුම් භෝධීකින් අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රහමාම අනිවන්තව සාක්ෂාත් කරේවා ශ්‍රාමි කරුණාවෙන් පින් සමුගම එතුමාණන්ගේ දෙමෝපියන්ද මේ මෑණියන්ගේ දෙමෝපියන්ද මේ රැඳෙත දෙන්නාව තම දෙනාගේ දෙමෝපියන් ආදී අම්සා පරිලෝකයේ ඥාතියන් ඇතුත්තේ සෑම දෙනාද මේ පුණ්‍යලාභී අනුමෝදන් වේස්වා මේ සෑම දෙනාටත් භවයක් පාසා සුගතිතපල් ඉන්ද්‍රේ පාරමී තපිනී පැතු බෝධියකින් අමාම අනිවන් සුවක් වේවා කියා කරුණාවෙන් පින් පංගුවමු සාධනාරක්ෂක ලෝකපාල සාත්මාරක්ෂක ඉන්ද්‍රදේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් හැපින් අනුමෝදන්ව සම්බුද්ධ සසුන ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ තගපිරිසට මේ මෞර්ය දුර්ගල සෑම දිනකට සේවා රක්ෂා සලසා දෙස්වා කතු බෝධිවරින් සාන්ත නිවන් සුව ලබස්වා ආශා මෛත්‍රියෙන් පින් පමුණුමු එවගේ පූජ්‍ය ධර්මාගම කුසල ධර්ම ස්වාමීන් වහන්සේ ප්‍රධාන මේ ගුණවත් මෑණියන් වහන්සේ ඇතුළු පවුලේ සෑම දිනාටම ඒ සහභාගී වන සියලු මහතුළු මවුරුදු දර සෑම දිනාටත් අසල් රැඳියන්න මේ සිං අනුමෝදන් වන සැමටත් මෙලොව වශයෙන් ඇති අතනී පාපලෝපාසල අසුරු අන්තර නවග්‍රහදව සතුරු තරදල මාරක බාධක තියන්න ඉරදුට අනුරසේ හේත හිත්‍රාසනීය වේවා සමන සිවරක්කානේ රත්නත්‍රේ සූචි මහාගුණේ අතිහිතා රක්කා නිරතුරුව ලැබේවා රජතුර සතුරු ගෙනිකල වසේ සවියා වදාද විපත්ති වලගේවා පාචෙත පේදාදයක් නොවේ කායික මානසික තරසිල්මය දෙදව දූනුව නිවන් මග පාරමී ගුණ මුදුන් පත් වේවා සිල්වර් ගුණවත් ධනවත් බෝධත්්‍ය මෞපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑත හිත මිතුරන් සේරක සේවිකාවන් ඇතුව සෝතේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධය බුදුපතිය බුදු මහා රහතන් වහන්සේ නිතරම කරනවදාල අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමාම නිවන් සෝපිනිතේ වාසනා වේවා ආර්ය නිවන් සෝ ප්‍රාර්ථනා කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්නිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා නිරන්තරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා එතවතාචයම් මෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්ප්‍රතිනිද්ධියා දානන්දදන්ත සද්ධාය සීලං රක්ඛන්තු සම්පදා භාවනා විරතවන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සූයාව නිංගාන සත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සූයාව නිංගාන සත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සූයාව නිංගාන සත්‍යා ඉදං හේ කුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං හේ කුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං හේ කුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්ම දුක්ඛාපමුඤ්ඤතු පුරාපේ කමරඝෝම සාන්තෝ නිසුල්මනී සීලෙක් දීදා ධර්මස්ත්‍රවණී කළ ආදත්තේරණේ යතරල ධම් කතාවක් කියුනේ එතෙන් කියලා ධර්මස්ත්‍රවණී කිරීමෙන් ධර්ම පූජා කිරීමෙන් ගඳුන් කිතුන් කිරීමෙන් සංවාකාරයෙන් කරගන්නා කුසලයේ යභාවක් ප්‍රාප්ත වනවා කියලා නම් වහන්සේ දැසසුනියෝ ඥාතීන් දැකී ජීවමාන මෑණියන් වහන්සේට මේ ජීව මෑණියන් වහන්සේට තනිකොත් මේ මහා සුරු මහුරු නුදුන සෑම දිනකට විශේෂයෙන් මේ සෑම දිනකට මේ ධර්මතාවය සදාගීව සඳහා ආශාදනා කළ පූජ්‍ය කුසල ධම්ම ස්වාමීන් වහන්සේට සිරෝමින් සපබලමින් සත්වාර්ථ කාල දීර්ඝව ලැබේවා කායික මානසික දැනසිල් ගැනේවා දෙව සුභසිත දැනේවා රතෝ භෝගීන් ලෝකෝත්තර ආමාන නිවන් සෝ පිණිස හේතු වාදනා වේවා අපි අපි මෛත්‍රීන් ආශිර්වාද කරනවා භවත සංග මංගලං රක්ඛං සබ්බ දේවතා සබ්බ ධම්මං භාවේන සදා සුති භවන්ති භවත සංග මංගලං රක්ඛං සබ්බ දේවතා සබ්බ සංඝං භාවේන සදා සුති භවන්ති අභිවාදනේ සීලස්ස නිච්ඡං වත්තා පචායිනෝ චක්ඛාරෝ ධම්මා වච්ඡං ආයුවන්නෝ සුඛංගලං ආයුරානෝ හොක්්‍ය සම්පත්ති සක්ක සම්පත්ති මේකච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු අපට ධර්මඥානය ලබා දෙමින් ජීවිතයේ තමාපලමින් ජීවිතයේ අද වයෝවෘද්ධව ගිලන්ම ප්‍රතිකා ලබන අපේ පූජනීය ආචාර්ය මහෝත්තමයන් වහන්සේ දකින්න ගමනක ගායන මේ ධර්ම දේශනේ තත්ත්වෙදී අප මේ රැස් කරගත් සීල මුසල අනුභවයෙන් මේ පූජනීය අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ.